ධර්මදේශනාව පවත්වනු ලබන්නේ අතිපූජනීය නාම උයනේ ආර්ය ධර්ම මාර්ගපාණ පරමසේ විසින්. සංක්‍රීය සංඛ්‍යාත දෙවිගමුන්තා සාවල භද්‍ර ස්වාමීන්ද්‍රයන් වහන්සේ අරිහත්යේ සමුනුවමින් දේශනා කළ අදාළ සුන්න රාහුලවාද සූත්‍රයේහි බණ පදයක් ධර්මාශ්‍රතාවෙන් ආරම්භ කෙලෙස්. සංකින් මඤ්ඤති රාහුල සාවලයේ මේ දේ කෙසේදයි සිතනවද සිතන්නේද? සත්තු නිට්ටං අනිච්ඡං වාති. මේ සත්තු ප්‍රසාදය සත්තු රූප යල්ල නිට්ටේ අනිච්ඡද අනිච්ඡං බන්තේ ස්වාමීන් අනිච්ඡයි. යම් තන අනිච්ඡං තන් දුක්ඛං වා සුඛං වාති සුඛං වා දුක්ඛං වාති. සාහලයේ යම කනිච්ඡ නම් ඒ සතන්ද දුක්ඛද දුක්ඛං බන්තේ ස්වාමීන් දුක්ඛය. යම් පනානිච්ඡං දුක්ඛං කල්ලන්නුතං සමනුපස්සිතං ඒකම්මම ඒසෝහමස්මි ඒසෝමි අත්ථාති. සාවලයේ යම අනිච්ඡනං දුක්ඛනං එය මගේය ඒ මමය ඒ මම වෙමි කියා කල්පනා කිරීමට සුදුසුද? නෝ හේතං භන්තේ ස්වාමීනි ඒතේ සුදුසු නොවේ. ඒ ප්‍රශ්නෝත්තර වාක්‍යයෙන් තැවතු දේශනාව. බුදුරජාණන් වහන්සේගේ දේශනා වේලාවට කියනවා හතේතු සම්මිතා වතෙන් ප්‍රශ්නෝත්තර දේශනා කරන්නේ. ඒකෙන් අද ශ්‍රාවකයා විශේෂුන් අවදීනවා. ඈත අතීතයේ ලංකාවේ ධර්ම දේශනා කරනකොට අංග සම්පූර්ණව සූදානම් වූ වැඩිහිටියෙ ඉදිරිපිට වාදයේද හිමයි ස්වාමීන් හිමයි ස්වාමීන් පිළිතුරු දෙන්න සූදානම් වෙනවා. ඒකේ පිළිතුරු කියන නිසා දිනක නොදන්න නොදෙන්නව අයත් ඒක විශේෂයෙන් අවධානාත්මක කරේනවා. එයින් දේශකයන් වහන්සේට ගහසුවක් වෙනවා. ශ්‍රාවක පිළිසේ සාවධානව ධම් හතනවා. දින බුදුරජාණන් වහන්සේ එළි මහානක ජේතවනාරාමයේ එළි මහානක ධර්ම දේශනා කරමින් වැඩ සිටියා. මේ බණ වන්දනාව පස් දෙනෙක්. මේ බෞද්ධව පස් දෙනෙක් ආවා. සරුවක් යනවාට දාන් දෙතනවා. අනුබමහා හිමියන් වහන්සේ පිටපතින් වැඩ ඉඳගෙන පලන් කලනවා. ආනන්ද සාමුන් වහන්සේ මේ පස් දෙනාගේ ප්‍රයත්න ගැන කල්පනාකාරී සිටියා. එක්කෙනෙක් උඩ බලාගෙන ඉන්නවා. එක්කෙනෙක් ඇඟිලි ගණන් කරනවා. තා කෙනෙක් යම ඉරියාදිනවා. තවත් කෙනෙක් අර ගහ කියනවා ගහ හොල් බෝලෙයි. කෙනෙක් සමාධිර සමාදිනවාගේ සාන්තව සාර්ධානව බලනවා. ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ දෙන්නේ බුදුරජාණන් වහන්සේ නදන්වා නෙමෙයි. ආනන්ද ස්වාමීන් වහන්සේ මේ පස්වෙනාගේ සයත්න ගැන කරුවක් යන වහන්සේට ප්‍රකාශ කළා. හේලයි පස්වෙනා අභියතම කරුවක් යන වහන්සේ මේ පස්වෙනාගේ අතීත උපනිෂ්‍රේ පෙන්න දුන්නා. ආනන්දේ උඩ බලනින් ඉන්න නිකම් කෙනෙක් නෙමෙයි. පෙර ජාතියේ ගෝතිතයේ කරතරට උගත් කෙනෙක්. ඒ කාලේ කරුගණන් කරනවානේ. ඒ කරුගණන් කරන ලීලා තමයි ආස බලන්නේ. කුරුද්ද. ඇඟිලි ගණන් කරන්නේ පෙර ජාතියේ ඝනකාධිකාරිකේ. ඒ කාලේ ගණන් තැබීමේ දක්ෂතා නිසා දැනුත් ඇඟිලි ගණන් කරනවා. දිනේ ඉරියඳින්නේ පෙරජාතික ගැළවෙන සමය. දනොත්යේ පොළොව ඉරියඳින්. ගහවල්ලන්නේ පෙරජාතික වඳුරේ. වඳුර මේ ගහවල්නවා කලින් කුරුද්දේ. මේ සමාධිය සංවදනාගේ සාවධානව බණාන්නේ පෙරජාතියේ ඥානලාභී තාපතේ. ආනන්දයේ ඒ පෙර කුරුද්ද ඒකත් කියන්නේ උපමිත්‍රේ. ඒ අනුව තමයි මේ අත් මේ කවතේදී කියලා ප්‍රකාශ කරන කොටත් දෙනාම අවබෝධුණා. තම අනවධානයෙන් කරකේ දේවල් ඔක්කොම කරදාලා අර සමාධිගත වූ කෙනෙක් වගේ සමාධිතව බණ ඇතුවා. ඒ දේශනා අනුසාරයෙන් පස් දෙනාම සෝවාන් මඟඵල නිවන් සුව සාක්ෂාත් කළා. අපි දැන් මේ පෙරමුණුවයි ලබන්නේ. අපි කවදාහරි ධ්‍යානිකද සංවදනාකේ සංවදනාව සිටින් යුතුව මඟඵල නිවන් සුව ලබන්ටයි මේ පෙරහුරුව ලබන්නේ. දැන් අපි වාදෙලා ඉන්නේ වටපිට බලන්නේ නැහැ, උඩමෙම බලන්නේ නැහැ, ඇඟිල්ලක්වත් සලවන්නේ නැහැ. ඒ මට්ටමක සමාධිගතව ගන්න ඇතුළු. අපිට යම් දවසක අධිගම ලැබෙනවා නම් ඒ ලැබෙන්නේ මේ වාදේ සාන්ත ඉරියව්වේ. එනිසා මේ සාන්ත ශාලාව තුලදී සංසුන් කයක් ඇතුව සංසුන් වචනයක් ඇතුව සංසුන් සිටින් යුතුව සමාහිතර මේ කියන දහම් පදයේ සිට යොමාගෙන සාවධානව මේ දහම් පදයේ අහන මේ දහම් පදයේ සරන් වීම තුළින් අපේ සන්තානයේහි ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම බොජ්ජංග ධර්ම මාර්ගාංග ධර්ම අභිවර්ධනය වේවා. එනමින් අපේ සන්තානගත 1500ක් පමණ කෙලෙසුන් සදංග වශයෙන්ද නිස්කම්බන වශයෙන්ද යටපත් වී යම් දවසක සමුච්ඡේද වශයෙන් කෙලෙසුන් ජයගැනීමට අපේ මේ ප්‍රයත්නය උපකාර වේවා කියන අදිස්ථානයෙන් ධර්ම ශ්‍රවණය කරනවා. මාතෘකාකල ගෝත්‍ර පාඩයේ මජ්ක්‍ධිම නිකායේ උපරිපන්නාදකයෙන් තුල රාහුලවාද සූත්‍රයට යැයි. රාහුලවාද සූත්‍රයේ කීපයක් තියෙනවා. එයින් පළමුව අපි කලකා බලමු කවුද නියි. රාහුල භද්‍ර ස්වාමීන් වහන්සේ. මේක මහා ආකාශ ලක්ෂයක තිස්තර පදුමුත්තර බුද්ධ ශාසනයේ 15 වෙනි මැත්තේ අන්තර්ගතේ රාජධානී සිටියා ප්‍රසිද්ධ ධනවත් හිකුරු දෙන්නේ. හිමවත් දෙදේ තාපකෝරු 500 දෙගින් ඥාන වැඩමින් අත මාසයක් ගත කරන 4 මාසයක් වෙනවා මනුෂ්‍ය රටේ. එන්නේ සිකුරු දෙන්න ආශ්‍රම කරවන මේ තාපකෝරුන් අඩාන් ද්වාර උපස්ථාන කරන සිද්ධ තිබුණා. වස් අවසානයේදී ඊළවර සිල් දෙන ගුණවත් දෙදෙට පිටත් කර යවා වැඩිහිටියන් දෙන්න නවත්වගත්. ප්‍රධාන තාපකෝරු දෙන්න නවත්වගත්ත මේ සිකුරු. මේ දෙදෙනා ධ්‍යාන අභිචාලාදී මේ දෙදෙනා දවල් දානෙන් පසු එක්කෙනෙක් දිවා විහරණය සඳහා නාග භවනයට යනවා. එක්කෙනෙක් යනවා සක්‍ර භවනයට. නාග භවනයට යන්නේ විෂ්ණාදික ශරීර ඇති කාමයන් වහන්සේ. සිසිලස තේනවා නාග භවනය. සීතල ස්වභාව ශරීර ඇති තාපසයන් වහන්සේ සක්‍ර භවනයට යනවා. පසුවදාගේ සක්‍ර ජී රාජා ගුණවර්ණ කරමින් සමාගයේ දායකතුමා අනුශාසනා කරන ඔබතුමාගේ මේ දිනේ දෙනේ සක්‍ර සම්පත් ලැබේවා. එතුමාගෙට සක්‍ර භවන්ට යන්න නැමුණා. පතවින්දරිතේ නාග රාජයාගේ ළඟට ගිහින් එන සාපිතයන් වහන්සේ අනුශාසනා කරනද සමුන්නාතිගේ මේ දිනේ දෙනින් පතවින්දර නාග රාජයා හා සමාන සම්පන්න දේවා කියලා අනුශාසනා කළා. ඒ සිටුවරයෙක් නාගබානුක දෙන්න දෙත නමනා. කාලයාගේ වැමින් මේ දෙන්න ඒ දෙතන උපන් දෙකේ ප්‍රශ්නයා වෙලා උපන්න කෙනෙක් නාගලෝකේ පාලිතියා නාග රාජයා කියලා උපන්න. ලක්ෂ සංඛ්‍යාත නාගයන්ට නායක වුණා. ඒ අතර පදුමුතර බුදුරජාණන් වහන්සේ ලෝක පහළ වුණා. සක්‍රදී රාජයා සතරේමින් යන්නේ බුද්ධ ප්‍රමුඛ සංඝ රත්නයේ ඉදර දකිනින් වදෙමින් බොහෝ පින්කම් කරගෙන ඉන්න අතර සත්‍යාවෙන් පරිදි වූ එක්තරා කුල පුත්‍රයන් වහන්සේ නමකට තනතුරු දෙනවා දැක්කා. මෙතන හත්දාසක් මහා පින්කම් කළා ප්‍රාර්ථනා කළා මට අනාගතයේ සද්ධාවෙන් පරිදිවන පුත්‍රය කුල පුත්‍රයන් අතරින් අග්‍රස්ථානයේ ලබා රහත් බෝධිය නිවාසය ලබන්නේ හේතු වේවා කියා බුදු පාමුල ගන්දලා ප්‍රාර්ථනා කළා. සුමත්‍රා බුද්ධජානන් වහන්සේ ඒ හේතේ මිස සිද්ධ වෙනවා ගෞතම බුද්ධ සාසන කාලයේදී උරුමාට හෝරාවේ රාජධානී කුල්ලකොට්ටක නියංගමේ රත්නපාලනේ හිටද සද්ධාමෙන් පරිදි වෙන කුලදරුවන්ගෙන් අග්‍රමේ පරිදි අරිහත්ත්වයට පත් වෙනවා කියා විවරණදී ඒ තමයි රත්නපාල මහ රහතන් වහන්සේ බාටපත් වුණේ. මේ සක්‍රදේවේන්ද්‍රයා වෙත එනවා මේ පාලුත නාම රාජයා සතරේදීම උපස්ථානයේ. ඒ නේලාව තමන්ගේ පෙර සිත්‍රාත්යේ නිසා එකමාකාර ආදනා කළ මම ගෞතම බුද්ධ ශාසනයේ මේක සරුවක් ලැබනවා සමුන්වාසීත සුදුසු පින්කමක් කරලා ආරාධනා කරා. ඒ වගේම මේ පාලිත නාග රාජයාද බුද්ධත්වමඟ සංගරත්නයේ ලක්ෂණයකට ආරාධනා කරලා නාග භවනයේ වැඩම කරවලා විශාල මාණික්ක මණ්ඩප ඉදි කරලා මවලා එහි ගදා හිඳවන හත්දාසක් මහා පින්කම් කළත් ඒ ලක්ෂ්මියක් පමණ මහ රහතන් වහන්සේගේ කෙළවරේ ඉන්නවා. මේ මතුරා බුදුරජාණන් වහන්සේ අභිනිෂ්ක්‍රමණය කරන දාසේ තමන් වෙනුවෙන් උපන් පුත්‍රවන දැන් පරිදේලා රහත් වෙලා බුදුරජාණන් වහන්සේ හා සමානම රූප සම්පන්නයි. ඉතින් මේ කාලික නාග රාජයාණන්ට බලවත් ප්‍රසාදයක් ඇති වුණා. ඒ වාගේ බුද්ධ පුත්‍ර රාජ්‍යයක් වෙන්නේ විතානේ අද්දාතක මහා පීකම කළා ප්‍රාර්ථනා කළා මට අනාගතයේදී මගේ නිත්‍රයා රත්පාලනමින් පහත් වෙන අතර මටත් ඒ ගෞතම බුද්ධ ශාසනයේ චිත්තාකාමීන්ගෙන් අග්‍රව බුද්ධ පුත්‍ර රත්නය වෙලා රාජභෝමියේ නිවන්සෝ ලබන්න හේතු වේවා කියලා ප්‍රාර්ථනා කළා. එදා පදුමුත්තර බුදුරජාණන් වහන්සේ ඒ ප්‍රාර්ථනාවේදී මිත්‍ය සිද්ධ වෙන බව නීති වරණ වශයෙන් දේශනා කළා. මේ දේශ මූල ආරම්භ වූ ප්‍රථම අභිනය ආරේකයක් වූ එන සත්පුරුෂයන් දෙන්න අල්ප ලක්ෂයන් එම අධිෂ්ඨානයෙන්ම පෙරම් පුරාගෙන එන අතර මේ රාහුල භද්‍ර පුත්‍ර ස්වාමීන් වහන්සේ බොහෝ ජාතිවලදී අපේ මහා බෝසතාණන් වහන්සේට සමීපවම පෙරම් පුරාගෙන ආවා. සිද්ධාර්ථ කුමාරයන් වහන්සේ වයස 16දී ඔතන තලදගෙන විවාහපති රාජ්‍යයට පත් වුණා. විවාහපති අවුරුදු 13කට පස්සේ මේ පුත්‍රවරු උපන්නේ. ඒ කියන්නේ මේ දරුවා කල්ප ලක්ෂයක් පෙරම් පුරාගෙන ආව දරුවෙක්. දිනෙතුන් අහලා ඇති වෙස්සන්තර මහරජුගේ කාලයේ ජාලේ කුමාරයා. ජාලේ කුමාරයා වශයෙන් ඉන්නේ මේ රාහුල භද්ද ස්වාමීන් වහන්සේ. ඔරමියේ වෙන තවත් ජාතිවල දේ පුත්‍රවරු වෙලා තියෙනවා. ඉතින් මේ පුත්‍ර රාජ්‍යය යසෝදරා දේවීන් වහන්සේගේ කුසෙහි ප්‍රතිසන්දිගෙන දසමාසයේ කැරෑමෙන් හරියටම උගන්නේ ඇතල කුම්පතරස්වක් වූ දරුවෙක්. ඒක සීනම මහා බෝසතාණන් වහන්සේලාගේ ආවේනික කාර්යයක්. එවැනි චාරිත්‍ර ධර්ම කියන අධ්‍යා සියලු බුදුරයන් වහන්සේලා දෙක හා සමානව සිදුවෙන චාරිත්‍ර ධර්මතා තියෙන අධ්‍යා. ඒ එක තමයි තමන් නිදේශා පුත්‍රවන සුපදින දවසේදී අපි විස්තරණය කෙරේ. මේක නම් සමහර කෙනෙක් ප්‍රශ්න කරනවා. අයි මේ විවාහපත්ල අවුරුදු 13 වෙනකන් තමා උනේ කියලා. ඒ තමා උනේ මහබෝසතන් වහන්සේ අභිනිෂ්ක්‍රමණය කරන්න යෙදී තිබුණේ වාසු 29 ඒ නිසා අභිනිෂ්ක්‍රමණය කළ දවස වෙන ගුරු ඒ තවස්තාව තමා මේ තිබුණා. හරියට මේ පුත්‍රයන් උපන්නේ ඇතල කෝය දාසේ සංඝාරය. එදා මහ බෝසතාණන් වහන්සේ සතරවෙනි පෙරනිමිත්ත දැකලා උයන් දෙවි දවල් කාලේ ගෙවන මංගල පොකුණේ ස්නානය කරලා මිනිසුන් ආව විශ්වකර්ම දේ පුත්‍රයා විසින් අන්දවලා උතුණු සලන්දලා රතේ නැගිලා පිටත් වෙන අඳුරටයි මේ කණේදී ආමේ පුත්‍රෝණක් උපන්න කියලා. උනාසේ දැන් මේ දවල් කාලේ මුදින්නේ ගතකලේ නිකන් නෙමෙයි. අදුමස්තරම මේ කිරීමේ සංකල්පනාව හිතේ භාවිත කරමු. රාත්‍රියේ නැගීම පිටත් වෙන චේතනාව. මේ දරුවා උපන්න කියන කණේ දින කොටක පාදම කියවුනා සාහලෝ ජාතෝ බන්ධනං ජාතා. සාහලේ සුකන්න බන්ධනයක් උපන්න කියේ. මේ රාහුල කියන නම එදා නෙමෙයි නියමුනේ. එදා යමතුරා බුදුරජාණන් වහන්සේගේ ත්‍රිමුඛයෙන් ওই නම නියෝලා තිබුණා. එදා පාලිත නාම රාජයා ප්‍රාර්ථනා කළ තිබුණේ රාහුල නමින් උපත රහක් වේ. එනිසා තමයි ඉදීම කියන්නේ රාහුලෝ ජාතෝ බන්ධනං ජාතා. ඒ දවසේ තමයි මේ පුත්‍රව නැතේ නම ලැබුණේ රාහුල නම. එදාත් ඉගේ මහා බෝසතාණන් වහන්සේ අධිනිෂ්ඨමනේ කොට පරිදෙන්න අවුරුදු 6කට ආසන්න කාලයක් මහා ප්‍රධාන වීදී වැඩුවා. මධ්‍යම ප්‍රතිපදාව ප්‍රයාගෙන 35 වසරේ ඇතුළු එකක් පුර පසලස්වක් බොහෝ දවසේදී බොමුනාදා වැණේනගෙන සතරිවාර මාන පරාජයකට ලෝසුදා බුදුනි. ඒ අතර කියන රජුරුව 6 අවුරුද්දේම බෝසතාණන් වහන්සේගෙන කොයමින් ඉනතිමින් කාලය ගත කළා. දැන් ලෝසුදා බුදුබාරපත් වූ බවත් ආරංචියක් වුණා. ඒ අතර අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ප්‍රථම ධර්ම දේශනා පවත්වා ප්‍රථම වස්තානයේ ජීවන උරුය ධනවත වැඩම කරවන උරුමේ කාසකාමයේ දහසක් ජතනයන් දමණය කොට ඒ වික්ඛාරින් සෛදුක සම්පදාවේ දෙහිතු අරිහත්යෙද පමුණවා ගුරුතු පොය දාතේදී ශ්‍රී ලංකාවට වැඩම කරවන කජගහනුවර කජවේලක වැඩි මේ තමයි පළමුවෙන් සාධුසානියකට වැඩි දින බුදු වීම. ඊටපස් බිම්බිසාර මහ රජුව සම්මුඛ වේක්ලත් 20000ක් දෙනා සමග ධන අසල සෝවාන් මඟඵල නිවන් සුව සාක්ෂාත් කරගෙන පසුදින දානේ ආරාධනා කොට දන් දීම අවසානයේදී වේලවන ඇතුළත සුද්ධෝදන මහ රජුව දහස බැගින් ඉරිවර සහිත අමාත්‍යවරු නව දිනෙක ඉස්තර නෑරිය. 9000ම සයිදී රහත් වන ආපසු ආරෙන්නේ සමීලකනේ නැහැ. කාලුදායි අමාත්‍යතුමා එතේම පිටත් කර ඇරුව පොරොන්දු පිට. කාලුදායමතුමා දහසක් පිරිස සමග නිමෙන්න සයිදී රහත් වන තමන්ගේ පොරොන්දු ඉෂ්ට කරන පිළිසේ ගාථා 60කින් මාර්ග වර්ණනා කළා. නගුම්පුර පතලස්වා බොහෝ දවසේදී කරුවක් යනවා ඇතමක 20000ක් රහතන් වහන්සේට වැඩින්න සැලැස්සුවා. සතුල වශයෙන් වල බලා දවස් 7කින් වැඩම කොට ආදාලා ඒ අවස්ථාවේදී නිග්‍රෝධාරාමයේ ඉලිගෙන යමහා මහ පෙරහැර පාල ගමන කරේදී මල් වැහි වස්සවල පොළොතලේ සංපා කරවල මහා ප්‍රාත්‍යාරණ්‍යයේ දේතු ගාමි හෝත් ලක්ෂ්‍ය දේගමුන් රහත් ඵලෙහි අසංසීයක් ක්‍රිත මඟඵල නිවන් වේ දිහිතුවා වදාලා නවපතේ ඥාති කුල 80000ක් එකත ඥාති කුල 80000ක් දෙන දින දිගාමී කෙරුවන් සරණ ගිය. ඉන් දෙවන දාසේ නන්ද කුමාරයන් වහන්සේ සසුන්ගතව පැවිදි කරනු ලැබුණා. හත්වෙනි දවසේදී රාහුල භාද්‍ර කුමාරයා සරසල කදින වේසේ බුදුපාම සංගරුවන දන්වාදා පිටත් වෙන වෙලාවේ මේ දරුවාට ඥානන් වහන්සේ හඳුන්වන පිණිස ගාථා 9කින් නරමිය ගාථා වලින් දරුවාට බුදුරජාණන් වහන්සේගෙන හැඳින්වීමක් කරලා දායාදෙන් වාගෙන වෙලට පිටත් කරගියා. මාළිගාවෙන් දැක්සනේ කුඩා දරුවා ලයක හතයි අවුරුදු දරුවාක් යනවාද ගැඟින් එන්නුනා. සුතාතේ සමන ඡායා කේතිය ස්වාමීන් වහන්සේ දෙවනල් හරි සිසුලයි තපයි. ස්වාමීන් වහන්සේ උපන් දවසේ සතරම අනිගාණයක් තිබුණා නේද? අද මෑණියන් වහන්සේ කිව්වා මම දැන් සතුටු රජේනා සාපිත කලකින් මට ඒ ධනෙ ලබා දෙන්න මට ඒ දායාද දෙන්න ලැබෙන්නේ කියේ දායාදින් ලැබෙන්නේ. බුදුරජාණන් වහන්සේ වචනයක් කතා නොකර ආරක්ෂාණයට වැඩම කරලා සරියුත් මුගලන් දෙනමක බාර දුන්නා මේ දරුවා පරිදි කරන්නේ. එදා තමයි සාමනීර කවිද්ද බුදු සසුනේ ආරම්භ වුණේ. ඉතරමේ පිළිපෙළේ සාමනීර කවිද්ද පිහිටුවා. ඊට කලින් අවුරුද්දක් පුරාම ඉතරමේ පිළිපෙළේ උපසම්පදාසේකයා පිහිටන්නේ. රාහුල භද්‍ර ස්වාමීන් වහන්සේගේ කවිද්දෙන් පසු සරණාගමන උපසම්පදාව ප්‍රතික්ෂේප කරන ලැබුණ එදා පටන් සරණාගමන බෞද්ධයන් උදෙන් ලබා සයිබෝතල් පතන් මේ රාහුල කුඩා ස්වාමීන් වහන්සේට දාසර තුන්වටක් ගයින් සරුවක් යනවාට ගාථා හතකින් අනුශාසනා කළා. හැම වෙලාවෙම අනුශාසනා කරන. ඒ අනුශාසනාවන් මේ රාහුල ස්වාමීන් වහන්සේට බොතුම කාංගන්නලා මේ පුදුමාකාර සතුටක් ගෙන දෙනවා. හැමදාම වත් පිළිවෙත් සලස්සන කන්තොටට වැඩම කරලා අත් දෙක බෝවණය කරගෙන අතට වලි පොතක් අරගෙන ආශ්‍ර දානවා. මේ වැලියට ගානේ මට බුදුරජාණන් වහන්සේගෙන් ආචාර උපාධ්‍යාන වහන්සේලාගෙන් ආවාද අනුශාසනා ලැබේවා ලැබේවා. ඒ තරම් උන්වහන්සේ ශික්ෂා සාමී ආවාද අක්ෂණයි සුවකයි. සමහර විට මේ ගුඩා ස්වාමීන් වහන්සේට තරහ වෙනවද බලන්න වික්ෂුන් වහන්සේලා මේ පරික්ෂණ කරනවා. එකක් අංගණයක් නැද්දෙන් නිදුලෙක් නැද්දෙන් අරිනවා කෝරකොට කැලිකතර මොහො ඉදල් ආදිනාදී නිදුල තැන්තැන් වල දානවා නොතනින්ද දානාර ඇහෙතික්ම මෙලකට කියන කවුද මේ වැරද්ද දෙකේ කවුද මේ නිදුල අපරිසුදු කෙරුවේ කවුද මේ ඉදල් කොහො වීසි කෙරුවේ තාකෙනෙක් කියනවා ඔතනින් අර රාහුල කොටානම ගියා මේ කියන රාහුල ස්වාමීන් වහන්සේ කිසිම කතාවක් නැතුව ඔක්කොම අත්පත් කරලා තැන්පත් කරලා අර කතා කරපු ස්වාමීන් වහන්සේ ළඟ ඇවිල්ලා පාහලලා සම්බිනා මුණ බලන්නේ නැතුව වැඩලා වෙනවා ස්වාමීන් වහන්සේ වරදක්ුණාන සමාවුම නැන්නේ කියලා වැඳලා යනවා. මේ සමහර භික්ෂුන්ට කඳුළු වැටෙනවා. මේ තරම් සුභිනීත ගුණයක් මේ කුඩා ස්වාමීන් වහන්සේ කියනවා නේද කියලා. කවදාකවත් තනගන්නේ නැහැ. කවදාකවත් වෙනුගේ හිතේ දාන්නේ නැහැ. බුදුමාකාර වෙතිනවත් සුභිනීත බුදු පුත්‍රයන් වහන්සේලා. මේ මින් අතර බුදුරජාණන් වහන්සේ දිනක් අම්බලත්තික කුටියේ වැඩ ඉන්න වෙලාවක වැඩිය. අන කුටියේම බුද්ධාසනයක් පනවලා තියෙනවා. රාහුල ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේව දැකලා පෙරගමන් කළා. ගදල ආචාර කරලා ආසනේ පනවලා වදා හිඳිය. කුඩා කුටිය. ආසනේ වාඩි වෙලා අගතරුවක් යනවා පිළිපතු බොහෝනේ කියලා. පිළිපතු දෝණී කිරීම සඳහා සම්බන්ධයක් තිබුණා. මේ තන්බඳුනේ කොටස වක්වලා පෙන්වලා සාවලේ දැක්කද මේ තන්බඳුනේ ඉස්සලා කිල්ල කිලිලා භාගෙට දැන් අඩු වුණා එහෙනම් එමයි ස්වාමීනි සාවලේ ළඟේ තමයි දන දන බොරු කිව්වොත් එහෙම සීලේ අඩු වෙනවා සීලේ පිළිහෙල මානකම නැති වෙනවා ඊළඟට මේ වතුරිය සියල්ල අහක දැන්න ඇතුව රාහුලේ දැක්කද මේ වතුරිය ඉවර ගන්න එහෙනම් ස්වාමීනි සාවලේ ළඟේ තමයි දන දන බොරු කිව්වොත් මානකම නියත ගන්නවා කියලා මේක මුලින් අතට හැරෙව භාගෙ. දැක්කද රාහුලේ මේ භාගෙ මුලින් අතට තියෙන මයි ස්වාමී. රාහුලේ දන දන බොරු කිව්වොත් එහෙම මේ මුලින් අතට හැරෙව භාගෙ නාගේ තමන්නේ මහානතම සීලයේ යටි කුරියේ. ඊළඟට උඩු කුල්ලට ඉස්සෙල්ලා දෙන්නවා. බලන්න රාහුලේ මේක දැන් බකුඩු කුංචුවක් නෑනේ. එහෙමයි ස්වාමී. රාහුලේ වාගේ දන දන බොරු කිව්වොත් මහානතම බින්දුවක්වත් ඉතිරියේ නෑ. මේ දෙයට සා කරල උපමා උදාහරණ දෘෂ්ටි වශයෙන් දෙන්නලා ආවාද කරමු. අන්තිමට කාය වාක් මනෝ ద్వාරත්‍රයේ සංවර කර ගැනීම දුක දෙස් නමයක් දුන්නා. එතෙන් එහෙමයි. කලින් වැඩක් කරන්න තියෙනවා නම් කල්ලාගේ හිතන්නේ මම මේ වැඩක් කරනවා කිලද්ද සලාම. මතක් කරනින්දා පිට පිට ධාරි පිටිනිට. සාර්ථකම කරන්නේ ඉන්නේ. කිලක් නම් කරන්නේ. වැඩක් කරමින් සිටියේ දෙන නම් මේ කරන වැඩේ කිලද්ද සලාම. රටත් අනුන්දා හිතකෝ දිනක ප්‍රවදිනවද නැද්ද? වැරද්දක් නම් ආම නවත්තන්ද? යහපත් පුණ්‍ය ක්‍රියාවක් නම් කරන්න. කලින් ක්‍රියාවක් කළ අවසානයේ හිතන්ද මම මේ වැඩක් කළා දිනක් උනාද පහක් උනාද? රටත් අනුන්දා හිතකෝ දිනක ප්‍රවදිනවද නැද්ද? ඒ කරපු ක්‍රියාව ගණන් දක්නම් පහක් නම් වහාම වැඩි කෙක් නැවැඩි කියලා වැදලා කියන්නේ. මං අතේ මගේ අනවධානයේ මගේ නොදන්නකම සමාකමින් කරද්දක් වුණා. මම මේක පස්සේ වර්ධ කරන්නේ නැහැ කියලා සමාව අරගෙන ආයතන වලින් ඉස්සන. සමන් කරන ලද්දේ තින්කමක් නම් සමන්ත සම්ින්දා කෙතසෝ පවත්නා යහපත්යක් නම් සාදු සාදු මගේ දෑතින් මගේ අයින් නම් මගේ පාරමිතා කුසලයක් කරගත්තා කියලා සතුටුයි. ඕනාගේ වචන කියන් දිස්තරේල වචන කියන වෙලාවේ වචන කියලාවසානේ තුන් අවස්ථාම හිතන. යමක් හිතන් දිස්තර වෙලා හිතමින් ඉන්න වෙලාවේ ඒක අවසානේ හිතන්න. වෙන දොරකින් දුන යන්නේ නාකාරයකින් මනස කායයේ කරන්නේ ප්‍රතිේකා කරන්නේ උපදේශ වශයෙන් දුන්නු. ඔය මේ සම්මදාත්ක රාහුල වාද සූත්‍රයෙන්ද බොහෝම පැහැදිලි උපදේශ මේ රාහුල ස්වාමීන් වහන්සේ දැරිලා තිබෙනවා. දැන් දාසින් දාස පෙරපස සදාක් වාගේ ගුණයෙන් නුවණින් රූපයෙන් යතින් මේ උත්සමයන් වහන්සේ වැඩෙනවා. දැන් වාත දාසයේ තිබින් එක දාසක් ජේතවනාරාමයේ සිට බුදුරජාණන් වහන්සේ සමග පිළිසුලා වදිනවා. වාත දාසයයි මේ වෙලාවේදී රාහුල ස්වාමීන් වහන්සේගේ කර්මස්ථානය අමතක වුණා. තමන්ගේ පතුල දිහා බැලුවාම බුදුරජාණන් වහන්සේගේ ත්‍රිපතුලත් එක එක හා සමානයි. දෙවියන් දිහා බැලුවම බුදුරජාණන් වහන්සේගේ ත්‍රිදේහයේ වගේමයි ලක්ෂණයි පාටයි. හැම අවයවයකම බුදුරජාණන් වහන්සේගේ එකම අනුභූතියක්. දෙතිස් මහා පුරුෂ ලක්ෂණම තියෙනවා. මේ ගොඩාක් ස්වාමීන් වහන්සේ දේතුණා බුදුරජාණන් වහන්සේ වගේමනි මමක් කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ සිතින් සිත දැකලා හැරුණා. සාහනගේ මෙතේ ලොකිතුර මේ රූපනේ මේ සම්මම මේ ස්වාමත්ම නෙමෙයි සුවස්සා කියලා මෙන්න කරා. මේ රූපස්කන්ධය මගේ නෙමෙයි. රූපස්කන්ධය මමක් නෙමෙයි. රූපස්කන්ධය මගේ ආත්මයක් නෙමෙයි හිතන්නේ. එතකොට රාහුල ස්වාමීන් වහන්සේ ලකුණු සංකේයයක් ඇතුළේ. මගේ හිත බුදුරජාණන් වහන්සේ දැක්කනේ. නමුත් මේ රාහුල ස්වාමීන් වහන්සේ කවදාකවත් හිතෙන්නේ නැහැ. කවදාකවත් මතු වෙන්නේ නැහැ. එකවරක පිළිලිච්ච නෙළුම් මලක් වාගේ සතුටු මුහුණෙන් ඇසුවා ස්වාමීන් භාග්‍යතුන් වහන්සේ. වේදනාවක්, සංඥාවක්, සංස්කාරයක්, විඥානයක් කියන ඒවත් මේ කම්මන මේ සෝහමත්ම නෙමෙයි සවත්තා මෙහි කළ සුදුසුදු ස්වාමීන්. එතෙයස් සාහනේ ඒ පංචස්කන්ධය නෙමෙයි කරන්නේ. එකක් එකක් ගන්න මෙහෙ කරන සාදු සාදු ස්වාමීන් වහන්සේ අවසරයි මේ පාත්‍රය ඇතුළයි ගන්නාකෙක් නම් මම ගහතු රජෙන් ටිකක් භාවනා කරන්න ඇති. අනේ පාත්‍රයයි පුරා බුදුරජාණන් වහන්සේ පිළිගත්තා. රාහුල ස්වාමීන් වහන්සේ ගහතුන වාදුණා. දැන් හිතාගත්ත අද නම් දාන වරන් ගන්නෙත් නැහැ. මගේ හිතේ ඇත්තේ තියෙන්නේ අකුසල විතරකනේ අභිභාවනය කළා නිකම් මන් නැගෙන්නේ. භාවනා කෙරෙන්නේ ඉතින් සියල්ලන්ට පස්යෙන් මෙන්න සරුවත් මහ රහතන් වහන්සේ වඩිනවා. සරුවත් මහ රහතන් වහන්සේ රාහුල ස්වාමීන් වහන්සේ දැහැන් උපදේශයක් දුන්න රාහුලයේ ආනාපාන සතිය වඩන්න. ආනාපාන සතිය වඩන්න. ඉතින් රාහුල ස්වාමීන් වහන්සේට බුදුරජාණන් වහන්සේ දානෙවෙත් නැහැ. සරුවත් මහ රහතන් වහන්සේ දන් දෙකක් දෙන්නේත් නැහැ. වෙන කෙනෙක් දෙන්නේත් නැහැ. කවුරු කිව්වෙන්නේ? අනේ මේ ස්වාමීන් වහන්සේ දාපි කීම ආහාරයක් නැතුව ගාමුල වාඩිලා හිටියා හන්දවැලක. සන්දෑවේ බුදුරජාණන් වහන්සේ සංපාත වේලා වාඩි වෙන වෙලාව සලකාගෙන වැඩියන් ගන්නකදී එතකොටම සරුවත් මහ රහතන් වහන්සේ වැඩිය. රාහුල ස්වාමීන් වහන්සේ සරුවත් ඥානවන්තට වැඩලා විස්තරහව ස්වාමීන් වහන්සේ ආනාපාන සතියේ කවිස්තර වඩන හැටිමතාවට ලැබේවා. ඒ වෙලාවේ සරුවත් ඥාන වහන්සේ ඒක පාදම ආනාපාන සතියේ විතර නොකර මහ රාහුල වාද සූත්‍රයෙන් ධර්ම දේශනාවක් කරලා පරමස්ථාන හතක් ගන්නේ. මෛත්‍රිය, කරුණාව, මුදිතාව, උපේක්ෂාව, අසුභ සංඥාව, අනිත්‍ය සංඥාව කියන මේ හයම ප්‍රකාශ කරන ආනාපාන සතිය දේශනා කරයි. මේ රාහුල භද්‍ර ස්වාමීන් වහන්සේගේ කර්මස්ථාන හතම අවශ්‍යයි. කර්මස්ථාන හතම අවශ්‍යයි මූල කර්මස්ථාන ආනාපාන සතියයි. ඒක පරිවාර වශයෙන් මෙත්තා, කරුණා, මුදිතාව, උපේක්ෂා හතරත් කටිකුල මනුස්කාරයත් අනිත්‍ය සංඥාවක් වඩන්න නියම කළා. දැන් අපි මේ සිතිවිසත් භාවනා කරනකොට කුරු කුරුදයක් කරනවානේ අනේ වාගේ. ඒ භාවනාවේ වඩන ආනාපාන සතියට කලින්. දැන් ඉතින් රාහුල බද්ද ස්වාමීන් වහන්සේගේ නිරෝගී අද වාසනාවන්ත කාල පරිච්ඡේදයෙන් වාට දාසේ සීලානේ අන්දවනේ ක්‍රියාවලිය භාවනා කරන්නේ. ජේතවන ආරාමයේ යතුනක් දුරයි. අන්දරණයේ ක්‍රී භාවනාක නිස්තර දිනක සරුවඥාන් වාදකේ බුදු වදට දෙනෙය අතං තේය අප්‍රමේය දෙවියන් ඥාඥා සමග සාරණ ස්වාමීන් වහන්සේ රහත් වෙන්නේ දැන් ඉන්ද්‍රිය ධර්මයන් මුතුරු ආගෙන දෙනවා කියලා සරුවක් මේ බුදුහතට දෙන්නේ කියන්නේ. යන ධාම වර්ධන කරනවා. ඒ කියන්නේ උත්තරත් නේ නෙමෙයි මෙතන බලපෑද්දී. සාරවත්යන් වහන්සේට පෙර ජාති ජාතීන් හිදී මේ රාහුල භද්‍ර ස්වාමීන් වහන්සේ බොහෝ උපකාර වී සිටිනවා. තමන් වහන්සේ උපකාර වී සිටින නිසා ඒක අනිත්‍යයන් ආදර්ශයේ විනිස තමයි මේ විශේෂ මෛත්‍රියක් මේ උත්තරයන් වහන්සේ දෙමු වී සිටිනවා. තම ධාම වාක්‍යන කරන බොහොමද සාවල නමෝමින් භාවනා කරනවා දප්‍රමාදෝ ත්‍රිපත්ති කුණවල හැමදාම ආර්ජන කරනවා. එක දවසක් ආර්ජන කරනකොට කෙනෙක් කියනවා දැන් විමුක්ති පරිපාතනීය ධර්ම මොහොතුරාගින් කියලා. විමුක්ති කියන්නේ නිවනනේ. නිවනට උපකාර වෙන නිවන ප්‍රතිලාභ කරගන්න සුදුසු විදිහට ඉන්ද්‍රිය ධර්මයන්, බල ධර්මයන්, බොජ්ජංග මාර්ගාංග ධර්මයන් මොහොතුරාගින් කියන බව බුදුහතර දෙනවා. ඒ කියන්නේ ධ්‍යානයක් වඩන්නේ උදාසනාවක් වඩන්න අපට අවශ්‍ය වෙනවා ඉන්ද්‍රිය ධර්ම පහ. සද්දේන්ද්‍රිය, ගිරිේන්ද්‍රිය, සතිේන්ද්‍රිය, සමාධිේන්ද්‍රිය, සංඥේන්ද්‍රිය. මේවා මුහුකුරුවා ගැනීම සඳහා ධර්මතා 15ක් අවශ්‍ය වෙනවා. සද්දා ඉන්ද්‍රියෙ 3යි, ගිරිේන්ද්‍රියෙටත් 3යි, සතිේන්ද්‍රියෙට, සමාධිේන්ද්‍රියෙට, සංඥේන්ද්‍රියෙටත් 3 බැගෙ. සද්දා ඉන්ද්‍රියෙ මුහුකුරුවා ගැනීම සඳහා කර්ම 3 මේවයි. ලෝක පෙද්දල පරිවාග්‍යනතා නීත්‍ය පුද්ගල දේවනතා කසාදමේ සුත්තන්ත කත්වෙක්කනතා දෙන කරුණුතුන් අනුගමනය කළ යුතු තියෙන. රෝත පුද්ගිනෝ කියන්නේ අක්ෂයාගේ දිසේ තියෙන දූවිලි වගේ. ඔතුවාගේ දිසේ තියෙන දූවිලි වගේ. දිසියෙම මුරුභාවයක් නෑ. ඔතුවාට ධාගේ දාන්නේ ඔතුවාගේ දිසේ තියෙන දූවිලි බොහොම කරකටයි. දිසියෙම මුරුභාවයක් නෑ. ඒ වාගේ යන්තිකෙන්නගේ හිතේ සුමුරුවන් ගැන කිසිම පැහැදීමක් නැහැ. බොහොම කර්කටයි. කිසිම ගෞරවයක් නැහැ. අන්නේ මාගේ ගෞරවයක් නැති සුමුරුවන්ගේ ගුණ පිළිගැනීමක් නැති විචිකිච්ඡා බහුල වූ දෙගිනියාවේ ජීවත් වෙන උච්චලයන්ගේ ආශ්‍රයෙන් ඇසියෙන. එයත් අනුගමනය කිරීමෙන් බල කියලා. ඒකෙන් සද්ධා ඉන්ද්‍රිය වැඩි වෙනවා. කීජ කුද්දල හේනතා කියන්නේ සත්නාත්‍රයේ පිළිබඳ අග වෙතින් මුරුදුභාවයේ පිළිගැනීමේ විස්තරය. කොයි වෙලාවක සුනුරුවන්ගෙන් එක දෙයක් තමයි නැහැ. හැම වෙලාවෙම රත්නාත්‍රයේ කෙරෙහි භක්ති ප්‍රණාමයෙන් දාසේ කටයුතු ආරම්භ කරනවා පරක්කොට. සානත්ම සද්ධා සම්පන්න වූ එවැනි කල්යාණ මිත්‍රයන් දැකීම, ඇසීම, ආශ්‍රය කිරීම, කතා කිරීම, අනුගමනය කිරීම නිසා සද්ධා ඉන්ද්‍රිය අනුර්ජයට පත් වෙනවා. අනුකානිතම ප්‍රසාදනීය සුත්තන්ත පච්චවේක නිසා ඒ කියන්නේ හිතේ ශ්‍රද්ධාව වැඩෙන, ශ්‍රද්ධා ඉන්ද්‍රිය වැඩෙන බුදුබණ රට විතර ඇදී. බුදුබණ ඇති වෙන්නේදී සමාජයේ සිටේ නූතන ශ්‍රද්ධාව ඇති වෙන, උකන්න ශ්‍රද්ධාව වැඩෙන. විශේෂයෙන්ම ප්‍රසාදනීය සූත්‍රාන්ත ජීවේ සම්ප්‍රසාදනීය සූත්‍රාන්ත දේශනා සිංහනාද සූත්‍රාන්ත දේශනාව මහා නිත්‍යේශපාලියේ එවගේම පරිසන්දන පරිසම්බිදා වග්ගපාලියේ වැනි ග්‍රන්ථවල දැක්වෙන බුදුදුන දේශාන්තර ජාතක දේශනාව ආදී මහා උන්නත ජාතක දේශනාව ආදී ප්‍රසාදී උපදවන බලවත් ගෞරවයේ උපදවන ධර්ම දේශනාවල තරම් දීම නිසාද සත්තා ඉන්ද්‍රියේ අභිවෘජයට නුතුබා යාමට පත් වෙනවා. ගිරියන්ද්‍රය ජීවනට ප්‍රයෝග කර්ම තුනක් කරතේන. කුසේත කුක්කල පරිවාජනතා ආරාධනීය කුංගල දේවනත සම්මාප්‍රදාන පච්චවේකනතාවේ ඒ කියන්නේ සිය දැකීමට අලසකම් දක්වන බණ භාවනා කිරීමට අලස වෙන උද්දවන්දනාවට අලස වෙන සිය චේතනා කරගන්න අලස වෙන වත් පිළිවෙත් කරන්න අලස වෙන ලැබී කියන්නේ ගෞරව නොකරන නිතරම අලසකමින් ගත කරන ජීවන වීර්ය ඇති පුද්ගලයන්ගේ ආශ්‍රයෙන් අනුගමනය කිරීමෙන් වැළකී සිටීම. ආරම්භයේ පුද්ගල සේවනතා කියන්නේ කුතර දුස්තරතා දෙුණක්. මේ වැස්සේ, මේ දින්නේ, මේ සීතලේ, මේ උෂ්ණේ, මේ රාත්‍රියේ මේ අලුවන දෙනාණීයක් නෑ තමන්ද දීමෙත ආගමික වත් පිළිවෙත්වල බොහෝම වීර්යයෙන් යෙදෙන. ඒ කියන්නේ කොයි වෙලාවකවත් අලස වෙන්නේ නැහැ කරන්න තියෙන වැඩේ බලවත් ගෞරවයෙන් වගේම උත්සාහයෙන් ඉයේද භාවනා කරන්න තියනවා නම් මොන බාධකයක් තුනක් ගණන් ගන්න නැතුව ඉයේද ඒ වගේම සිල් රැකෙන්න ධන භාවනා කරන්න ධම් සින්තම් කරන්න වත් පිළිවෙත් කරන්න මේ වෙලාවකවත් පසුබට වෙන්නේ නැහැ තමන්ගේ ජීවිතය ගැනවත් බලන්නේ නැතුව වීර්යවන්තව ඉයේද අන්‍යමාගේ කල්යාණ මිත්‍ර උත්සාහවන්තයන් ආශ්‍රය කිරීම දැකීම ඇසීම කතා කිරීම අනුගමනය කිරීම නිසා වියදී ඉන්ද්‍රිය අභිවෘද්ධියට පත් වෙනවා. අනිපානිය තමයි සම්මාප්‍රදාන පත්‍යවේකනතා. නූපන් අකුසල් නූපද වීමේ වටිනාකම, ඊදි කිරීමේ වටිනාකම. උපන් අකුසල් ප්‍රහාණය කිරීමේ වීර්යයේ වටිනාකම. නූපන් කුසල් උපදවා ගැනීමේ වීර්ය සඳහා ගන්න වටිනාකම. උපන්න කුසල වැඩි දියුණු කර ගැනීම සඳහා වීර්යයේ වටිනාකම මේ කාරණා හතර පිළිබඳව නැවත නැවත ආර්ජනා කරනකොට අර සමාගයේ සිටේ වීටි ඉන්ද්‍රිය වැඩි දියුණු වෙනවා ඉරිමත් වෙනවා මේ කාරණා තුළින් ඉරි ඉන්ද්‍රිය මුහුකුරා යනවා සති ඉන්ද්‍රිය මුහුකුරා යාමට කරුණු තුනක් තියෙති වෙනවා මුත්තා සති පුද්ගල පරිවර්ජනයට උපාසික සති පුද්ගල සේවනට සතිපට්ඨාන පත්‍යවේකනට ඒ කියන්නේ සිහි මුලාවෙන් කටයුතු කරමු. බුදුන් වහන්සේ දෙන අමතක කරනවා, පිළිත්‍යා ගන්න වෙලා අමතක කරනවා, ප්‍රතිවේක්ෂා වෙලා අමතක කරනවා, සක්තිය වෙද්දීලා අමතක කරනවා, බණ භාවනා කරන වෙලාවල අමතක කරලා කොයි වෙලාවකවත් කල්පනාවෙන් තොරවයි කටයුතු කරන්නේ. ඉසි තැනකදී සිහියෙන් යුක්තව කටයුතු කිරීමක් නැහැ. එහෙමනේ. නුවණින් තොරව සිහියෙන් තොරව හැතරෙන පුද්ගලයන් ආශ්‍රය කිරීමෙන් ගැලකීම අවශ්‍යයි. සෑම කටයුත්තක්ම සතු මන්ත්‍ර සිද්ධ කරන එළඹ සිටි සති සම්පජානිය ඇති. සිහියෙන් ලාභ වෙන සිහියෙන් නෙගෙත්න සිහියෙන් කතාකන සිහියෙන් අඳින තලමින සිහියෙන් වතාවත් කරන සිහියෙන් දන්තික වළඳන සිහියෙන් කටයුතු කරන අඥාන මිත්‍රයන් දැකීම ඇසීම ආශ්‍රය කිරීම අනුගමනය කිරීම මේ සති ඉන්ද්‍රිය රැකීමට හේතුව. අනේක සතිපට්ඨාන පච්චේකනක. ඒ කියන්නේ සතිපට්ඨාන භාවනා වැඩෙන හැටියට ඒ ගැන ආවර්ජනා කිරීම. ඒ කාරණා තුනේ සති ඉන්ද්‍රිය අධිමාත්‍ර වෙනවා දිනු වෙන. අනුකාමිය තමයි සමාධි ඉන්ද්‍රිය. සමාධි ඉන්ද්‍රිය වඩන්නත් වැඩෙන්නත් කර්ම තුනක් හේතු වෙනවා. අසමාහිත පුද්ගල පරිවර්ජනතා, සමාහිත පුද්ගල සේවනතා, ඥාන විමුක්ති පච්චවේකනතා. ඒ කියන්නේ සමාධි භාවනාවක් නොවැඩෙද. ඔය වෙලාවක සමථ භාවනාවක් කරලා නැති සමාධියෙන් පොරව කටයුතු කරන විසිරුණු සිත් ඇති විසිරුණු වචන ඇති විසිරුණු විසිරු විසිරුණු ක්‍රියාකලාප ඇති උද්ගලයන්ගේ ආශ්‍රයෙන් දැකීමෙන් කතා කිරීමෙන් අනුගමනය කිරීමෙන් වැළකී සිටී සමාහිත පුද්ගල සේවනතා කියන්නේ සෑම කටයුත්තක්ම කතා කරන්නේ සමාධියෙන් ඉතාලියේ සමාධියෙන් ගමන් කරන්නේ සමාධියෙන් වාඩි වෙන්නේ සමාධියෙන් ආහාර ගන්නේ සමාධියෙන් වත් පිළිවෙත් කරන්නේ සමාධියෙන් එවාගෙම තමන් සාකච්ඡා කරන නම් කරන්නේ සමාධිය ගැන සාකච්ඡාවක්. ඒ වාගේ නිතරම එළඹ සිටි සමාධි මන්ත කල්යාණ මිත්‍රයන් දැකීමෙන්, ඇසීමෙන්, ආශ්‍රය කිරීමෙන්, කතා කිරීමෙන්, අනුගමනය කිරීමෙන් සමාධි ඉන්ද්‍රිය අධිතර බවටපත් වෙනවා. වැඩෙනවා. අනිත් කාණේ තමයි ධ්‍යාන විමුක්ති පච්චවේකනක. මේ සමථ භාවනාවේ ලැබෙන උපචාර සමාධි, අර්පණා සමාධි, රූපඥාන, අරූපඥාන, අප්‍රමඤ්ඤා ධ්‍යාන වාගේම විමුක්ත අභිභායතන මේවා ගැන මේවා වැඩෙන ඇති ඒවෙන් ලැබෙන ඥාන නිමිති ඒවා ඥාන අංග ඒවා පිළිගෙන ඇති ඒවා වර්ධනය වෙන ඇති ඒවා අභිවෘද්ධියට පත් වෙන ඇති ඒ ලැබෙන ආනිසංස මේවා ගැන නිතර නිතර කල්පනා කිරීමේ සමාධි ඉන්ද්‍රිය අභිවෘද්ධියට පත් වෙනවා අනිත් ප්‍රඥා ඉන්ද්‍රිය වැඩෙන්නත් අන්න තුනක් ඕන වෙනවා දුප්පඤ්ඤ පුද්ගල පරිවර්ජනතා, පඤ්ඤවන්ත පුද්ගල සේවනතා, ගම්භීර ඥානකාරී අපච්චවේකනතා. ඒ කියන්නේ නාම රූප ගැන නොදන්න, ස්කන්ධ ගැන, ආයතන ගැන, ධාතු ගැන, ඉන්ද්‍රිය ගැන, ප්‍රතිසංකාද ගැන, චතුස්සත්ති ගැන, සූසු ප්‍රත්‍ය ගැන, මේවා ගැන කිසිම හැඟීමක් නැති, දැනීමක් නැති, වැටහීමක් නැති, සිටීමක් නැති, යෙදීමක් නැති, අසන්නේ නැති, සාකච්ඡා කරන්නේ නැති මෙලව පල්ලව ගැන හැඟීමක් නැති, කුසල් ලකුසා ගැන හැඟීමක් නැති, කර්ම විපාක ගැන හැඟීමක් නැති, හේතුඵල ගැන හැඟීමක් නැති, මේ වාගේ කිසිම ධර්මයේ ගැන ආභෝධයක් නැති අන්ධ පුතුජන, බාල ප්‍රතුජන පුජ්‍යයන්ගේ ආශ්‍රයෙන් ගලපී සිටියි. සංඥාන්ත පුද්ගල සේවකතා කියන්නේ නාම රූපයන් ගැන මනවින් දන්නවා, පංචස්කන්ධය ගැන මනවින් දන්නවා, ආයතන 12 ගැන, ධාතු 18 ගැන, ඉන්ද්‍රිය දේහස් ගැන, සතිස්සවාදාංග 12 ගැන, චතුරාර්ය සත්‍ය ගැන, සූවිසි ප්‍රත්‍ය ගැන මේවා ගැන ගැඹුරට දැනුම හදාගෙන තියෙනවා. ඒවා දෙන කර්ම කර්මපා ගැන, හේතු හේතුඵල ගැන, මෙලොව කර්මව ගැන, කුසල් ලබුසා ගැන මේ සෑම දෙයක් ගැනම යථා භූතත්වයෙන් මනමින් ආબોධ කරගනිමින් කතා කරන්නේ ගැඹුරු ධර්ම, අහන්නේ සාකච්ඡා කරන්නේ ගැඹුරු ධර්ම, හිතන්නේ ගැඹුරු ධර්මයේ මේවාගේ ගැඹීර වූ තවතුන් ඇතේ එවැදීන් වචිරූපන ප්‍රඥා ඇතේ උසාවිර බුද්ධිමත් ඇතේ උත්තම සත්පුරුෂ කල්යාණ මිත්‍රයන් දැකීමෙන් ඇතීමෙන් ආශ්‍රය කිරීමෙන් සාකච්ඡා කිරීමෙන් අනුගමනය කිරීමෙන් සමාගේ සංසානයේ ප්‍රඥා ඉන්ද්‍රිය අභිවෘද්ධියටපත් වෙනවා. අනිපානේ ගම්බීර ඥානචර්ය අපච්චරය කෙනසා කියන්නේ මහා බෝසතාණන් වහන්සේ ප්‍රඥා පාරමී වූ කාර්මයේ දිරු භෝක්තබ්බ කරති කියන. විදුර පණ්ඩිත ජාතකේ, ආදාසමක පණ්ඩිත ජාතකේ, හේනක පණ්ඩිත ජාතකයේ, රාමේ මහා උන්නග්ග ජාතකයේ වැනි ප්‍රඥාවෙන්ම පාරමී පෙරූ ආභවගණ ඇතේමින් කියනෙමින් මෙන්නේ කියෙමින්ද ලෝකුරා බුදුබාටපත් වෙනා ඒ පුජ්‍යලයන් දමනය කරනු සඳහා දේශනා කළ විශේෂ දේශනාවන් තියෙනවා. ඒවා ආරර්ජනා කිරීම. එවාගේම සත්‍යක දමනය, ආලවක දමනය, සූතිරෝම කර්මවම දමනය, සෝන දන්න කෝටි කෝමේ කූට දන්න බ්‍රාහ්මණ දමනය, පොක්කර සාදු බ්‍රාහ්මණ දමනය වැනි ඒ පුජ්‍යලයන් දමනය කිරීම සඳහා ගන්නා ලද දේශනා විලාස. එසේම සරුවඥන් වහන්සේ සර්වඥතාඥානයේ දීකා දේශනා කළ පරමාධර්මයන් ගැන විතර මෙතර ආවර්ජනා කිරීමෙන් සාකච්ඡා කිරීමෙන් කරුණ විමසීමෙන් සමාධි සංසාරයේ ප්‍රඥා ඉන්ද්‍රිය වැඩෙනවා. මෙන්න මේ කියන කරුණ 15කින් විමුක්ති පරිපාතනීය ධර්ම අභිවෘද්ධියකට වූ බව සර්වඥන් වහන්සේගේ බුදුවැසට පෙනී ගියා. එනෙයින් එදාරදී සවාසන දෙත අන්දවණේක වැඩම කරවා වදාලා ජේතවනාරාම අභිසින්න දෙවිදේවතාවන්ගේ පටන් දසදහසක් සත්ත්වයන් දෙවියෝ එක්රොක් වෙන්න පටන් ගත්ත අඳුරන්නේ. එදා රාහුල භද්‍ර ස්වාමීන් වහන්සේ ගහකුණ වැඩේ ඉඳලා සරුවක් යනවා පිළිගෙන ආසන පනවා වඩා හිඳුවා වැඩ නමස්කාරයෙන් ධර්ම ශ්‍රවණය කරන්න සූදානම්. ආත පුරාම එක ඉදකට මලක් තරම් තන 70 80 90 තරම් දෙවියෝ ගක්මයේ සුවනාභාමාගෙන මේ ධර්ම ශ්‍රවණය සූදානම් වුණා. හේතුව කාලිත නාග රාජ කාලේ මේ රාහුල භද්‍ර ස්වාමීන් වහන්සේ එකට නිවන් දකින්නේ අසංකේ අප්‍රමේය දිරිතා එකට නිවන් දකින්න ප්‍රාර්ථනා කරන තින් පුරාගෙන විත්තිමුණා. ඒ අය තමයි මේ එක්කෝතුමුණේ. එදා කරුවක් යන වහන්සේ මෙම රාහුල ස්වාමීන් වහන්සේ අමතා දේශනා කළ සූත්‍ර පාඨය තමයි මේ කියන්නේ. දේශනාව බොහොම කෙටි. නමුත් ඒකේ විස්තර විවරණ අවලන කොට විශාල විදර්ශනා භාවනා මාර්ගයක් වාටපත් වෙනවා. එයින් අපි දේලා සමනින් මේ කොටස් ටික පැහැදිලි කර ගැනීමට බලමු. සංකින් මඤ්ඤිතා හොද. සක්කු නිච්ඡං අනිච්ඡං ආති. ඔය දෙක මාත්‍රකා කර සූත්‍ර පාඨයෙන් ඇසුවා. තාවලගේ සක්ව නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි ස්වාමී. තාව නියම නිත්‍ය නම් අනිත්‍ය නම් ඒකේ සත්‍යද දුක්ද? දුකයි ස්වාමී. සාමලේ යම අනිත්‍ය නම් දුක්ක නම් යේ මම නගේ නමයේ මගේ ආත්මයයි සිටින සුදුසුද නැත ස්වාමී. ඒවා එකක් එකක් ගානේ භූතය, චක්කු විඥානේ, චක්කු සම්පත්තය, චක්කු සම්පත්තය වේදනා දින කොටස් පහක්ම එනියට ප්‍රශ්න කරමින් සාදා දුන්නා. රූපය කියන්නේ චක්කු ප්‍රසාදයට අරමුණු වෙන වර්ණ රූපය නිත්‍ය දානිත්‍යද අනිත්‍යයි ස්වාමී. යමක් අනිත්‍ය නම් සත්‍ය දුකක්ද? දුකයි ස්වාමී. යමක් අනිත්‍ය නම් දුක නම් ඒක මමය, මගේය, මගේ ආත්මය ගැටෙන්නේ නැත ස්වාමී. සාමලයේ චක්කු විඤ්ඤාණය නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි ස්වාමී. සාමලයේ යමක් අනිත්‍ය නම් දුකක්ද සත්‍යද? දුකක් ස්වාමී. සාමල යමක් අනිත්‍ය නම් දුක නම් ඒක මගේය, මගේ මමය, මගේ ආත්මය ගැටෙන්නේ නැත ස්වාමී. සාමලයේ චක්කු සම්පත්තය නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි ස්වාමී. සාමල යමක් අනිත්‍ය නම් දුකද සත්‍යද? දුකයි ස්වාමී. සාමල යමක් අනිත්‍ය නම් දුක නම් එදන් මගේ මමයේ මගේ ආත්මය ගැතුනද නැත් ස්වාමී. රාහුලගේ මේ චක්සු ප්‍රසාද චක්සු විඥාන රූපය මේවා නිත ඇති වෙන සකම දුක්ඛ මඳා වේදනාව නිත්‍ය දනිත්‍යද අනිත්‍ය ස්වාමී. රාහුල යන අනිත්‍ය නම් දුක්ඛද තපද දුකයි තම. රාහුල යන අනිත්‍ය නම් දුක නම් මේ මගේ මමයේ මගේ ආත්මය ගැතුනද නැත් ස්වාමී. දැන් මෙතන කරුණු පහක් ප්‍රශ්න උත්තර වශයෙන් විසඳුණා. එතන චක්කෝ කියන්නේ මොනවද? චක්කු විඤ්ඤාණය කුමක්ද? චක්කු සංස්කෘතිය කියන්නේ කුමක්ද? චක්කු සංස්කෘතජා වේදනා කියන්නේ කුමක්ද කියන කරු පැහැදිලි කරගන්න ඕන. භාවනා කරන යෝගාවචරයෙකුට මේවා හරස් වේවා. චක්කු කියන්නේ වර්ණ රූපේ අරමුණු වන ප්‍රසාදයක්. මේ ප්‍රසාදේ නිකන් දෙවි කෙනෙක් දුන්නා නෙමෙයි. දෙමෝපියන්ගේ වරමින් ලැබුණක් නෙමෙයි. බක්කුකාමතා නිදාන සම්මද භූත පදස්ථාන සත්. සම්මද භූත පදාද ලක්ෂණ සත්. ඒ කියන්නේ ඌර ජාතියෙහි යමක් දැකීමේ කැමැත්ත නිදාන කොට ඇති කුසල කරලා තිබුණා. යමක් දැකීමේ කැමැත්ත ඇති හේතුන් බුදුරජාන් වහන්සේ දකින්නේ සිල්ලු තුන් දකින්නේ ගුණෝ තුන් දකින්නේ ඕධනීය වස්තු දකින්නේ කැමැත්ත තිබුණා. ඒ කැමැත්තෙන් කළා කුසල. ඒ කුසල බලයෙන් පහළ වෙච්චි කර්මජ රූපයක් තමයි කර්මජ රූපයක ප්‍රසාදයක් තමයි චක්කු ප්‍රසාදය කියන්නේ. මේ චක්කු ප්‍රසාදය කියන්නේ චක්කු ගෝලයේ තුල කුමන තිතු කුමන මේ බඳවන් සතක ගැතිරියගේ සලසලක් වාගේ ඉනිපතල හතක පැතරී පවතිනවා කියන මුතයක්. කඩකට කොටයක් හා ඉදිරියෙන් තියෙන වර්ණේ ඡායා ගැටන ඔපයක් තියෙන කලුවෙන් ගියා නැද්ද? එය මුන් කියල්ලක් තරම් කුඩයි. ආතරක තියෙන ඔකුණු හිතක් තරම් කුඩයි කියලා. හිමාල වනාන්තරයේ පෙදෙසේ ඉන්නවා ඉතාම සිනිඳු රෝම ඇති මුව වර්ගයක්. ඒ මුවන්ගේ රෝමයකට ඉරිදුදු තලතලක් කොට ඔබල ගතා ජන්ම හත්වරක් යම්බඳු වර්ණයන්ද ඒ තරම් ප්‍රසන්නයි කියනවා මේ සත්ව ප්‍රසාදය. බොහොම ප්‍රසන්නයි. ඒ මේ සත්ව ප්‍රසාදයේ තනිකර පවතිනවා නෙමෙයි. කර්මජ, චිත්තජ, උපජ, ආහාරජ සතු සමුත්පාලක රූප රාශියකින් සම්පින්දනය වෙලා මේ සත්ව ප්‍රසාදයේ පෝෂණය වී තිබේ. ඒ සත්ව වස්තුවේ තියෙනවා රූප වර්ග රූප කොටස් වශයෙන් 54. කලාප වශයෙන් තියෙනවා 6ක්. ආදතක, භාදතක, චක්කු දසක කියලා දසක මෙනි තුනතුයි. චිත්තජ උතුජ ආහාරජ සුද්ධාසන මෙති තුනතුයි. කලාප වශයෙන් 6ක් තියෙනවා. එයින් චක්කු දසක කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්න රස රෝජා ජීකේන්ද්‍ර චක්කු ප්‍රසාදයේ කියන රූප 10ක්. ආදතක කියන්නේ එතෙම පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්න රස රෝජා අටක් ජීකේන්ද්‍රයක් කායක් ප්‍රසාදයක් කියන රූප 10ක්. භාවදතේ කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්න රස රෝජා ජීකේන්ද්‍රයේ කුරුසේක නම් පුරුෂ භාව රූපේ ක්‍රියාත්මේ ස්ත්‍රී භාව රූපේ මේ 10ක්. චිත්තජ සුද්ධාර්ථකේ අරලාගින් පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්න රස රෝජා අටක්. චිත්තජ සුද්ධාර්ථකයක් එයා තමයි. ආර්ය සුද්ධාර්ථකයක් ඒ විදිහට. යල්ල 54යි. මේ 54න් අපි කියනවා පොදුවේ චක්කු කියලා. එතකොට මේ චක්කුන් නිත්‍යංව අනිත්‍යංව ආදී කියලා දේශනා කළේ සුඛ වශයෙන් පමණක් නෙවෙයි. රාහුල ස්වාමීන් වහන්සේ විභාගන වතම වදමින් නිදි. මේකා චක්කු ප්‍රසාදය ප්‍රායිති ඒ රූප සාසා විහිදෙන් යන බැවින් දුක්ඛං නාතං සුඛං ආදී ඒ දිනේ රූපයෙන් සතන් දුකක්ද නැත ස්වාමීන් වහන්සේ කියලා පහදා දුන්නේ ඔබ දුක්ඛ වශයෙන් සමාන තේරුම් අරගෙන තිබුණ නිසා. යම් පලවනිත්වන් දුක්ඛ සුඛං මේ සංඥානුසං සමුනුපාතිකෙන් ඒ තන්නම ඒ සෝහනත් ඒ සෝනියස්සාති. සාහවගේ යම අනිත්‍ය නම් දුක නම් ඒ අනිත්‍ය වූ දුක්ඛ වූ මේ රූපයේ මගේ මමයේ මගේ ආත්මය වෙනා සංනාමාන දුක්ඛ වශයෙන් ගත යුතුද නැත ස්වාමීන් වහන්සේ නිවාස පහදා දුන්නා තමයි තේරුම් අරගෙන තිබුණා. එතකොට මෙන්න මේ කියන චක්කු ප්‍රසාදයේ පිළිබඳව ත්‍රිලක්ෂණය. ඊළඟට වර්ණ රූපය. වර්ණ රූපය නම් හඳුන්වන්නේ ඒ චක්කු වස්තුවට අරමුණු වෙන දෙක එකයි. දැන් චක්කු වර්ණ මේ චක්කු ප්‍රසාදයේ කියන දේ ලක්ෂණ වශයෙන් බුදුරජාණන් වහන්සේ වදාළේ සබ්බකාමතා නිදාන කම්මගේ භූත භූතකසාද ලක්ෂණ අටක් භූතෝ ආමින්දින රතං සබ්බේඥානස්ස නිත්තේ භව සබ්බකාමතාන සබ්බකාමතා නිදාන කම්මගේ භූත සදත්තානන් කියලා මේක හඳුන්වනවා ලක්ෂණ ආදිවත්. කොට මේ සත්ව නිකම් පහළුණා නෙමෙයි දැකීමේ තැනත් නිදාන් කොට ඇති කර්මයෙන් අබගත්ත මහා භූතයන්ගේ ප්‍රසාදයක් තමයි සත්ව ප්‍රසාදේ. මේ කෘති රාජ්‍යයක හඳුන්වන්නේ රූපයන් කෙරෙහි එල්බෙන ගතිය. රූපාරමන වැඩ ගන්නා ගතිය. යතින ආකාරයෙන් නම් සත්ව ඥානයට ආධාර බවයි. ඊළඟට ඒක මූලික සැදෙනු වාක්‍යයෙන් පිටතෙන්නේ යකිනේ තමයි නිදාංග කොට කර්මද මහා භූත හතරයි. කතු යාපෝ තේජෝ වායෝ හතර දෙනා පිහිට කරගෙනයි සත්ව ප්‍රසාදේ පවතින්නේ. ඔයගෙන් වර්ණ රූපය. වර්ණේ නම් අපේ ඇහැට දිස් වෙන ලක්ෂණ වර්ණ රූපය. ඒක විදාකාරයි. ඒ විදාකාර වර්ණ රූපයත් සත්ව ප්‍රතිපන ලක්ෂණ රූපක්. සත්ව ප්‍රසාදේ හැතෙන තුන බව වර්ණ රූපයේ ලක්ෂණයයි. ඊළඟට චක්ඛු විඥානස්ස හේතේ බාර රත මේ වර්ණ රූපේ චක්ඛු විඥානයේට අනුමුණ වීමයි ඒ ප්‍රත්‍යයදී වෙන දෙයකට අනුමුණ වෙන්නේ නැහැ. සෝත ගාන විඤ්ඤා කාය විඥානවල අනුමුණ වෙන්නේ නැහැ. චක්ඛු විඥානයේ පමණයි අනුමුණ වෙන්නේ. ඒක වර්ණ රූපයේ තියෙන ප්‍රත්‍ය රාශියයි. දැන් කුඩා දරුවා අම්මේ තාත්තා කියලා අම්මේ තාත්තා ළඟට නෙන්නේ වෙන කෙනෙක් ළඟට එන්න බයයි. ඒ වගේ තමයි මේ වර්ණ රූපයේ චක්ඛු විඥානයේට පමණයි සමිතියේදී අරමුණේ මේකයි සත්ව විඥාණයට විශේෂ වෙන කියලා කියනවා. සත්වයේ ගෝචර සාපච්ච කාණ මේ චක්ඛු විඥාණය නරූපේ වැටෙන ආකාරය. සතර මහා භූත පදස්ථාන සතර මහා භූත රූපයන් තමයි වර්ණ රූපයක ආසන්න හේතුව. එතකොට මේ වර්ණ රූපයත් මේ රාහුල සාමින් වාසේ දාසනා කළ තිබුණ අයකට. ඒකම රූපං නිත්‍යං අනිත්‍යං ආති. මේ වර්ණ රූපේ නිත්‍ය ධනකෙද අනිත්‍ය ස්වභාවය යම කමිතෙනන් ඒ දුකද සතද්ද දුකයි ස්වභාවය යම කමිතෙනන් දුක නම් ඒ නමේ නගේ මගේ ආත්මය ගැටුකද නැත් ස්වභාවය කියන කිරිසුදු දුන්නේ විදාසනාමෙන් ඒ දෙනකොට දැකගෙන තිබුණා. වර්ණ රූප ආභ්‍යාත්මක බාහිර වර්ණ රූපුන් වාසිකයන් දැකගෙන තිබුණා. ඒවා බිනි බිනි යන හැටි මැලෙන්නේ දැකගෙන තිබුණා විදාසනා ඥානෙ. ඒකා වර්ණ රූපයගේ විදීම දක්නාරද දැරි අනිත්‍ය බව අවබෝධයි. දෙලෙනි තාම එක වාසනාවක් නෙවෙයි දුකයි. යමක් දිනනවා නම් ඇතුලේ නැති යනවා නම් ඒක නමය මගේ ආත්මයට ගත නොගත යුතු බව පිළිගෙන තිබෙනවා. දෙලෙනි සත්ත්ව විඥානය ගැන ප්‍රශ්න කළා. දැන් සත්ත්ව ප්‍රදායයි රූප ආරෝණය දෙකේකට සම්බන්ධ වෙන්නේ කර්ම හතරක් නිමිත කොටගෙන විඥානය පහළ වෙනවා. සත්ත්වෙන්ට පටිච්ච රූපයේ එක්පාදිත සත්ත්ව විඥානං සත්ව ප්‍රසාදයයි වර්ණ රූපයයි එක දෙමීමෙන් තමයි සත්ව විඥානය පහළ වෙන්නේ. ඒක තරහසු අරහසු වෙනවා උපනිත්‍ය වාසයෙන් ආලෝකේ. සත්ව ප්‍රසාදයේ පැහැදිලිව කියන්න ඕනේ වර්ණ රූපේ අරමුණ වෙන්නේ නැතවනේ ආලෝකේ දෙන්නට ඕනේ සත්ව විඥානය තම උපදිනා මනසකාරයේ දෙන්නට ඕනේ. මේ කාරණා හතර මේකයි සත්ව විඥානය පහළ වෙන්නේ සත්ව විඥානයේ රූපේ අරමුණ වෙයි. අන්නේ සත්ව විඥානය සුභාරමුණක් නම් ගම් ලබන්නේ ඌරජාතයකින් ලද කුසලයේ විපාක වශයෙන් උපේක්ෂාකාගත කුසලයේ පාප චක්කු විඥානය පහළ වෙනවා. අසුභ අරමුණක් නම් මේ අරමුණෝනේ අසුභ රූපයක් නම් එතෙන්දී අකුසල විපාක චක්කු විඥානයට පහළ වෙනවා. මේක විපාක චක්කු විඥානය. ඒ චක්කු විඥානයේ නිත්‍යද අනිත්‍යද කියන එක අසුවා. මේ චක්කු විඥානයේ කෙනෙකුගේ යථාර්ථය රාහුල ස්වාමීන් වහන්සේ ආબોධ කරගෙන ඉන්න විදර්ශනාව. ඒසයන්ක අනිත්‍යය කියලා උන්වහන්සේ පහදා දුන්නා. ඒ චක්කු විඥානයේ සෙනෙහස් පාතක් නිදේවා. චක්කු විඥානයේ චිත්ත වේතයක ස්වරය පහළ වෙන්නේ දෙකක් පහළ වෙන්නේ නැහැ. චක්කුත්වාරික චිත්ත වේතයක ස්වරය පහළ වෙන්නේ. ඒ දිදෙනවා. ඊළඟට සම්ප්‍රදායික චිත්ත පහළ වෙනවා. මේ දෙයට චක්කු විඥානයගේ අනිත්‍යතාවය පැහැදිලි වෙනවා. ඒ දුකද සබ්බද කියලා නම දුකයි කියලා පහදා දුන්නේ. රාමයේ අනිත්‍ය නම් දුක නම් චක්කු විඥානයේ මගේව මමයේ මාය කියලා ගැටුමුද නැතද කියලා අහන කොට නැති කියලා පහදා දුන්නා ඒ ආගෝධ නිත්‍යය. ඊළඟ චක්කු සංසප්තය. මේ චක්කු සංපාතයේ කියන එක මුළු චක්කු ද්වාරික චිත්ත නීති දිගුවටම වැඩ කරන කතියක් තියෙනවා. ඒ කියන්නේ දැන් වර්ණ රූපයේ ඇසේ ගැටුනහම පළමුවෙන් බරන් විකේත චරණයෙන් පස්සලා බරන් විකේත ඉඳලා සංසද්ධාරා වර්ජන කියන ක්‍රියාවට පහළ වෙනවා. ඊළඟටයි චක්කු විඥාණයට පහළ වෙනවා. දැන් චක්කු විඥාණයෙන් වර්ණ රූපේ අරමුණු කළා. ඒ අරමුණු කරනකොට ඊළඟට චක්කු විඥාණයෙන් ගත්ත අරමුණම සම්පතිච්ඡේදයෙන් ගන්න. අන්තිමේදීෙන් ගන්න. වත්තකෙහිදීෙන් ගන්නවා. ඊළඟට කුසල අකුසලව ජරන්තිත් සතක් ගන්නවා. සදාරමණෙත් දෙකක්ද ඒ අරමුණම ගන්න. දැන් එතකොට මේ ලෙසෙ චිත්තක්ෂණ රාශියක්. ඒ කියන්නේ චක්ක විඥානයේ තෙත චිත්තවාර 13ක්. චිත්තවාර 13ක් මේ වර්ණ රූප අරමුණු කරගෙන පැවතුනා. ඒක නිසා ඒ සියල්ලද කියනවා ඒ සියල්ලේ තියෙන ත්‍ස්යද කියනවා චක්ක සංපස්සී කියලා. ඒ චක්ක සංපස්සය රත්ත්‍යයක කියේ. ඒක නිත්‍යද අනිත්‍යද අනිත්‍යයි. චක්ක සංපස්සේ සතන්ද දුකන්ද නිමෙල ලැබෙන දුකයි. චක්ක සංපස්සේ අනිත්‍ය නම් දුක නම් මගේ නාය කියලා ගැටුරුද නැත් ස්වාමී කියලා පිළිතුරු දෙනවා. ඒක නම් සුවාසී තාබෝධලා කියනවා. ඒ චක්ක සංපස්සේ කියනකොට චක්ක සංපස්සේ පමණක් නෙමෙයි. ඒ චක්ක විඥානයේ තුළ ඡයිතික ධර්ම ඔක්කොම හතක් කියලා. එයින් වේදනාව හැර, අක්ෂය හැර, ඉතිචාකක පහම චක්ක සංපස්ස පත්‍යය උපදින් ජීවා. ඊළඟට අනිත් අනිත් චිත්ත වාරයන් හිදි චිත්ත පාදයන් හිදි ඒ චිත්ත නීමක සියලුම චිත්ත ඡයිතික ධර්ම මේ චක්ක සංපස්සේට සම්බන්ධයි. ඉනෝසාතවදාල චක්ක සංපස්සද වේදනාව. ඒ කියන්නේ චක්ක සංපස්සගේ නිසා චක්ක ස්පර්ශේ නිසා චක්ක විඥානයේ සිට වේදනාව උපේක්ෂා සාධකයි. ඊළඟට ලැබෙන සංපාදිතේ සිටේ වේදනාව උපේක්ෂා සාධකයි. සංසීන සිටේ වේදනාන සුභාරමුණක දේනම් ඉස්තරමුණක දේනම් රෝමලත් සාධකයි නැත්නම් උපේක්ෂා සාධකයි. ඊළඟට වොත්තකන සිටේ වේදනාව උපේක්ෂා සාධකයි. ඊළඟට ජනල් සිත්වල ලෝභ මූල ජනල් සිත් හතක් ය අටක් ඥාන ලෝභ මූල සිත් අටෙන් හතරක් ඥාන ඒවා සමාරේත සෝමනස්සාගතයි. ඔයගෙම කුසල ජනල් ඥාන කොටසක් සෝමනස්සාගතයි කොටසක් උපේක්ෂාගතයි ඒ සමාන උපිතේ සත්‍යයයි. ඒකයි දේශනා කරලා දාලේ යම් කේත තන් උපජිත වේදේත සුඛංවා දුක්ඛංවා අදුක්ඛමතුතංවා කොඩට වේදනාවක් හෝ දුක් වේදනාවක් හෝ අදුතුමතුක වේදනාවක් මේ චක්ක සංපාතේ නිසා හට ගන්න පුළුවන්. අපි හිතමු භෝත මූල ජරන් පෙළක් කියතියි. එහෙනම් මේ ජරන් පෙළට අර චක්ක සංපාතයෙන් ඇතිවෙන්නේ දුක් වේදනාව. එවාගෙම සෝමනස්සහගත පුත්‍ර ජරන් වේක්ඛ්‍යා ඥාන ඒ චක්ක සංපාතයෙන් සුඛ වේදනාවක් පහළ වෙනවා. එවාගෙම සෝමනස්ස නවෝතිච්ඡේදයක් ඥාන උපේක්ෂා වේදනාවක් පහළ වෙනවා. ඒක නිසා තමයි සැප දුක් නැදහත් වූ වේදනාව මේ චක්ක සංපස්යෙන් ලැබෙන බව දේශනා කෙරේ. ඉතින් මේ රාහුල ස්වාමීන් වහන්සේ ඒ සියල්ලම විපස්සනා කරමින් තමයි කියන්නේ. මේ චක්ක සංපස්ය වේදනාවක් ඇතුව නැතුව නැති දැනෙමින් දැකගෙන තියෙනවා. මේ නිසා ඒ රාහුල ස්වාමීන් වහන්සේට කරුවක් යනවා ඒ දේශනා කරන මේ දේශනාවෙන් වැඩමෙතුණු විපස්සනා ඥාන වැඩි වැඩියෙන් ප්‍රබෝධමත් වෙනවා. විතදෝන පහදිදෝන නිර්මල වුණ රෝභාතිතෝන දබලෝන දීක්ෂණ වුණා. ඊළඟට ඥාත නාත තේලෙද ප්‍රත්‍යකලා. ඒ කියන්නේ සෝත කර්මුණේ සබ්දය, සෝත විඥානේ, සෝත සම්පත්තියේ, සෝත සම්පත්තියේ සැපින වේදනා. මෙතන වාර පහයි. බාණලේ, දන්දලේ, බාණ විඥානලේ, බාණ සම්පත්තියේ, බාණ සම්පත්තිය වේදනා. කර්ම පහ. යුවා කාරමුණ රාතය, යුවා විඥානය, යුවා සංපත්තය, යුවා සංපත්තක වේදනාව. ආගේ බුත්සබ්බය කියන කොට එතන අරමුණ තුනක් වෙනවා. සතනේ, තේජෝ, වායෝ කියන මේ වාර තුනේ තුන් ආකාරයෙන් බුත්සබ්බය ගන්න කියනවා. සතනේ බුත්සබ්බය, තේජෝ බුත්සබ්බය, වායෝ බුත්සබ්බය කියන. ඒ තරම් තවගේ මොනිටේ බුත්සබ්බය තුනකට බෙදලා යනවා. වාතසා විඥානය ආය සංපත්තේක ආකා සංපත්ත වේදනාව. මෙන්න බුරුසතා අනුවම එතන කියනවා පස්වරක් සහ විසිපහක්. ඊළඟට මනෝ මනස මනස කාර්මන ධර්ම ස්වභාව ඊළඟට මනෝ විඥානයේ මනෝ සංපත්තියේ මනෝ සංපත්තිය වේදනා මේ ධර්ම කාරණා 30 පිළිපද කරමින් එකක් එකක් ගානේ අනිත්‍ය දුක්ඛනාත් ලක්ෂණ තුන සරුවක් යනවා කියන ප්‍රශ්න කරමින් ඒ සුවල්ම විසඳා ගන්නවා ඊළඟට අවසාන චේතනා සුතවදාන හේනම් පස්සංගානුද අධිකාරක සත්පුරුෂයෙකු නිද්දින්දති රූපේක නිද්දින්දති සත් වෙනානක් නිද්දින්දති සත් සංපස්සේ නිද්දින්දති සත් සං යම්කසතං උපාදිතේ සත් සංපස්සය සංපස්සය සුඛංලා දුක්ඛංලා දුක්ඛම දුක්ඛංලා තාක්ෂණ නිද්දින්දති තම වාර 30කම එකක් එකක් ගානේ රාහලයේ මේ විදිහට මේ ධර්ම සාහන එකක් එකක් ගැන නුවණින් සැලකීමේදී සත්වස්ව කරේ කලකිරීමත් විදර්ශනාඥානෙන් කලකිරීමටපත් වෙනවා. රූපාරමුණ කරේ විදර්ශනාඥානෙන් නිර්විදාකපත් වෙනවා. සත් විඥානයේ කරේ නිර්විදාකපත් වෙනවා. සත්ව සංපස්සේ කරේ නිර්විදාකපත් වෙනවා. සත්ව සංපස්සක වේදනා කරේ නිර්විදාකපත් වෙනවා. ඕවා මේන කෝත සබ්බ සෝත විඥාන සෝත සංපස්ස සෝත සංපස්ස යා වේදනා ගැන නිර්විදාකපත් වෙනවා. දාන දන්න ධාන විඥාන ධාන සංපත්ත ධාන සංපත්තය වේදනා ගැන පිළිබඳවපත් වෙනවා. ඉදෝහා තත ධිවා විඥාන ධිවා සංපත්ත ධිවා සංපත්තය වේදනා ගැන පිළිබඳවපත් වෙනවා. කාය ගොත්තබ්බ කාය විඥාන කාය සංපත්ත කාය සංපත්තය වේදනා ගැන පිළිබඳවපත් වෙනවා. මනෝ ධම්ම මනෝ විඥාන මනෝ සංපත්ත මනෝ සංපත්තය වේදනා ගැන විදර්ශනා ඥානේ නිර්විදායකපත් වෙනවා. නිබ්බින්දං ගිරග්ගති. විරාගා මුමුක්ඛති. විමුක්ඛත්මින් විමුක්ඛමෙති ඥානං හෝති. හේනාජාති. නිකතම් බ්‍රහ්මචර්යං කතං කරමියං නාපරං ඉත්තස්සායාතු කජානාති. කාලයේ මේ ධර්ම ස්වභාවයන් මේ මෙතනමින් අවබෝධ වෙන්නේ නිර්වේද ඥානේ පහළ වෙනවා. නිබ්බි නිර්විදාව කියන්නේ නිබ්බිදා ඥානයේ කිනකන සංසාරකේ ඥානයේ දක්ව උපසනා ඥාන සියල්ලම සම්පින්දෙන එකම වේවා. නිබ්බින්දං ගිරජ්ජති සංසාරකේ ඥානයේ දක්වා ගිය ඥානවන්ත උපසනා යෝගාවතරය ගිරජ්ජති කියන්නේ මාර්ග චිත්තයේ පහළ වීමේ සෝවාන් සකදාගාමී අනාගාමී රහත් යන්නේ මාර්ග ඥාන කතරකපත් වීමේ ගිරජ්ජති ඒ සංස්කාර අරමුණු කෙරෙහි ආප්‍රේ කර්මුණු කෙරෙහි සම්පූර්ණේ පරාවර්තනයේ හරියු නියලකපත් වේවා. විරාගා විමුක්තියේ ඒ විරාග සංඛාත මාර්ගයටපත් වීමේ විමුක්ති සංඛාත සතර ඵලයේ තැනදී විමුක්තත්මින් විමුක්තෙනේ තුනානම් හෝති. මගේ පිට මේ සංස්කාර අරමුණෙන් හා මේ කර්මණයෙන් විස්තරේ වෙන්නේ නිර්වාණ ධාතුව ආභෝධනා කුල සමන් ආභෝධන අවතාර. දිනෙ තුනක ඥානං හෝති. කීනා ජාති විතදීනව සම්මුණ. මුසිතම් බ්‍රහ්මචාරියන් මේ සතුන් බඹතර රස නිමුණ. සතන් කරණියන් නගතල නිවන් සෝපනිස කලේත් කොට නිමුණ. නාපරං උත්තත්ථායාත පජානාති. මේ සතර නඟඵල නිවන සඳහා කලේ කියනක් ඇත්තේ නැත කියලා බෝධින් ආගෝෂ කරගන්න. මේ දේශනා මෙම වෙනකොට ඉමත් නීත සෝපන දෙයා කරණත්තු භඤ්ඤමානි ආත්මකෝ ගාහලක්ෂ අනුපාදාය ආතරේ චිත්තං විනිති. මේ දිනානේ ආයුෂ්මා සාහල සාමීන් වහන්සේගේ චිත්ත සියලුම උපාදානයන්ගෙන් රහිත වූ සාන්ත නිර්වාණ ධාතුවට පත් වෙනවා. අසංඛේය අප්‍රමේය දෙවි දේවතාවන් ධර්මයන්ගේ මඟඵල නිවන් සුව සාක්ෂාත් කරගන්නවා. ඒ කියන්නේ සෝවාන් වූ දෙවියන් ධර්මයන් මෙතේ කියලා හඳුන් ගුණාවක් සකදාගාම අනාගාම රහත් වූ සතර මඟව තලයටපත් වූ දෙවියන් ධර්මයන් මෙතේ කියලා ප්‍රමාණයක් නැති බව ඒ සූත්‍ර දේශනාව සාමයේ සඳහන් වෙලා ඉඳෙනවා. මේ දේශනාව තුළින් අපට පැහැදිලි වුණා භාවනාපන යෝගාවචරෝගේ අවසාන ආරම්භය. ඒ කියන්නේ රාමබද්‍ර ස්වාමීන් වහන්සේ වයස 70 ඉති වුණා. වයස 16 වෙනි තුරු සතරදු 9ක් තරම් කාලයේ අවුරුදු 10ක් තරම් කාලයේ උදාසේ විමුක්ති කරු පාතමිය ධර්ම මුකුරවා ගත්තා. බුදුබණ අසමේ ආරාධන සාධනා ලැබෙනි, සුවක ජී කරු වෙනි, සිතා ගරුත්තේ යෙදෙනි, වතාවක් පුරමි, කුදුනාකාර ප්‍රතිපත්තියක අප්‍රමාදෝ යෙදෙනි, ඉන්ද්‍රිය ධර්ම සහ බල ධර්ම සහ බොජ්ජංග අතේ මාර්ගාංග අතේ සතුපත්තාන් හතර සංවර්ධන හතර ඉදිපාද හතර කියන මේ විමුක්ති පරපාතනීය ධර්මයන් නෝකුරියා ගත්තා. ඒ උනේ කල්ප ලක්ෂ්‍යයක් සිට දිනු කරගෙන ඇවිල්ලා. කල්ප ලක්ෂ්‍යයක් ඒ ධර්මයන් දිනු කරගෙන ඇවිල්ලායි මේ රාජ අවුරුදු 16 වෙනි දුරු රාජ හතේ 16 වෙනි දුරු මේ දීර්ඝ කාලය තුළ උත්සාහවන්තව දාතිතව යෙදෙමින් මේ විමුක්ති පරිපාතනීය ධර්ම නෝකුරවා ගත්තා. අන්තිමේදී සමන් වහන්සේට එකට නිවන් දකින්නට වූ අකංකේ අප්‍රමේය පිළිකම් දෙක උපාසක දේශනාව තුළින් සතර නඟ කල දිවිනේ ත්‍රි විද්‍යා තත් අවිඥා චතු පරිසම්මදාඥාන සහිතව අරිහත් භෝගේ අග්‍ර අනාමහ නිවන් සුව සාක්ෂාත් කරගන්නා. ඒ සදාස්කම් දෙකේ මම සාවකානම් හිතුන සිතා කාමනම් යදිදම් රාහුලෝ කියලා සර්වත්ත ආනන්තර දීවදාන මනෝ සාතනේ සික්ඛා කාමයේ භික්ඛුන් වහන්සේලා අතර සාවල පද්දිරිස්තරයන් වහන්සේ අක්රායේ ජේෂ්ඨයි ශ්‍රේෂ්ඨයි උත්තමයි පවදාකිය ආනන්තර දීවදාන ඒ සංකලප්පය පුරුන් පුරාගෙන මහෝත්තරයන් වහන්සේගේ ඒ උතුම් අරස්තාවයි ඉතින් මෙන්න මේ විදිහේ ශ්‍රේෂ්ඨ උත්තමයන් වහන්සේලාට වාසස්ථානයක් වූ සම්බුද්ධ ශාසනයේ කායි අපි සිතන දසවිත දෙන්නේ විතරණ පංචේ සමාදන් දිස්තිකේ විතරණ ආධිවාසන වශයෙන් සමාදන් වයි විතරණ උපෝසතේ දිහිතන් විතරණ ගහක දත සීලේ දිහිතන් විතරණ නලාංග උපෝසතේ දිහිතන් සාමනීර පැවැද්දෙන් පැවිද්දන් පුරන් ඕපියක් කන්නර උපසන්ත දා සීලෙන් සීලවන්ත වන් දන් දෙන්නේ බණ අසන්නේ බණ කියන්නේ බණ සාදම් කරන්නේ දාම් පොත්පත් කියන්නේ දාම් පොත්පත් බෙදා හරින්නේ රාගයෙන් මෛත්‍රී වඩන්නේ කරුණා වඩන්නේ මුදිතා වඩන්නේ උපේක්ෂා වඩන්නේ ආනාපානසත් වඩන්නේ සමත භාවනා වඩන්නේ විපස්සනා භාවනා වඩන්නේ මේ වාගේ සිල්වත් ගුණවත් නැනවත් මරවත්තයන් වහන්සේලාගෙන් සිහි ඉතිරි සත්‍රීකනේ සමුර්ධනේ තිබුණු සම්මා සම්බුද්ධ ශාසනයයි. ඒ ශාසනයේ නෛර්යානිකයි. ඒ ශාසනයේ ඒකාන්තයෙන්ම ඒකාන මාර්ගයක් නිවනකදී මාර්ගයක්. ඒ මේ මාර්ගයට බැසගත්තා වූ ඉහි වූද සැරිදි වූද සෑම බෞද්ධයෝ ලෝකුරා සම්වාසන් බුදුරජාණන් වහන්සේ ලෝකුරා බුදු වෙන දාසේ බෝධි නිංගයේදීම දත්වාදාලා වූ වාසනාවන් ප්‍රතිපා. අපේ සර්වඥන් වහන්සේ අතරෙත්පත් බෞද්ධක් බවට දහම් වෙත වස්වලා හිංවංගදී වැඩ ඉඳගෙන ලංකාව දිහාවට බුදුවත් යොමු කරලා සත්‍රදී රාජානන්ද ප්‍රසාද කළ තියෙන්නේ මම ඇලෑනේ ලංකා දෙරණ ධර්මී තලයේ බුදු සසුන මුල්බැතගෙන සිටිනවා ලංකාවත් ලංකා වාසීලු අසලංකව ආරක්ෂා කරේවා කියලා අනුශාසනා කළා තියෙනවා. මේ බුදාරහතන් වහන්සේගේ පණිවිඩය ලංකා ධර්මී තලයේ බුද්ධ භූමියක් වෙන බවටපත් වෙනවා. එදා පටන් මේ ලංකා පොළවේ නගතර නිවන් ලබා ගත්ත පිරිස මෙතෙක් ඇවිත් සමන කළ නිහිත තරම් අසංකේය තුරා මේ ධර්මයේ බුදුසසුනෙන් වැඩගෙන සතර මඟ සැලකෙමින් අල්ප අමා මහ නිවන් සුව සාක්ෂාත් කරවන්න තියෙනවා. තම බෞද්ධ රටකම ලංකාවේ මේ තරම් බරුස්සයක් දක්වන්නේ ඒ අනිකුත් රටවල් වඩා උමාකාර ධර්ම සේවයක් ලංකාවේ සිදු වී කියන නිසායි. අනාගතයේ ඒ වගේ සිදුවන්නට ඕන. අදත් ඒ සිදුවීම තමයි මේ පරක්කුදෙන යන්නේ. ඒසා බොහෝ සංවන අපේ ධර්ම දේශනා ක්‍රම ධර්ම ප්‍රචාරක විනිදාන අප්‍රමාණ තියෙනවා. නමුත් මේ භාවනා සම්බන්ධ සමන යෙදෙන තැන ගොඩවන තැන මේ භාවනා මධ්‍යස්ථානයට දෙන්නේ භාවනා වැඩම භාවනාවේ ප්‍රතිපදලාගනි අන්දයේ අපේක්ෂා වැඩි භාවනා ලබ්ධිවාදී පිළිපද එතන මේ ස්ථානයේ දෙනේ සෑම දිනකට අර නිවන් පොකුණට ගිහින් සංසහසේලා නිවීමක් ලබාගෙන නිවනට පිවිසෙන වාගේ මේ ස්ථානයේ දෙනේ සෑම දිනකට මේ භාවනා මධ්‍යස්ථානයේ නිවන් පොකුණක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ මේ නිවන් පොකුණ ලැබුණා ඊළඟ සමාධියෙන් ප්‍රඥාවෙන් නාලා දීර්ඝ සංසාරයේ පටන් අපේ සංසාරවල බැඳිලා තියෙන මේ කෙලෙස් මල සෝදලා පරිත්‍ර වෙන ඒ නිවන් පුතුනේ මේ තනසේ උතර වූ බුදු පතේ නුදු මහ රහතන් වහන්සේලා පැමිණි ධර්ම විසුද්ධ වූ සේම ගුණී වෙන අග්‍ර අමාම නිවන් තලයට යාගන්නට මේ භාවනා මධ්‍යස්ථානයේ තුලින් අපට ලබන අවස්ථාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එදා සරුවක්යන් වහන්සේ මේ රාහුල භද්‍ර ස්වාමීන් වහන්සේට දෙතු ඒ අමා දහමට අපේ නමස්කාරය වේවා. ඒ දහමින් බව සැනසු සරුවක්යන් වහන්සේට අපේ ජීවිතේම පූජා වේවා. අපේ ජීවිතේ තුලින් රැස් කරගන්න නිර්වාණ ගාමිනී කුසල ධර්මයන්ගේ ශක්තිය සම්මා සම්බුද්ධ සාසන අභිවෘද්ධියට සලසීවා. සාසන ධාරකාරී සංඝ භික්ෂුන් වහන්සේලාට බුදු සසුන ආරක්ෂා කර ගැනීමට අපේ මේ ප්‍රතිපත්තියක් වරප්‍රසාදයක් ජීවිතයක් බාදපත් වේවා. නමින් පරිලෝකයේ ඥාති මිත්‍රා දේන්තනේ කුසලේ නී ලෝතුරා පෝතනක පවතිවා. ආරක්ෂක දෙවිදේවතා නමුගන්නකින් අනුනෝබන් දේවාරක්ෂා කළසා ගැනීම බුදු සසුනේ අභිවෘද්ධියට උපකාර වේවා. කතු බෝ ගුරුනි නිවන් සුව ලබත්වා. උපාසකන ගාථාන සත්‍යසනේ කුසලේ නී ලෝතුරා පෝතනක වේවා. මේ පින්කත ආරම්භ කොට පවත්වා ගල යන අදී සිංහසෝනේ එම භාරකාර මණ්ඩලයේ සමකර අනිකුත් ගායක තාරකාගේ සිංහතුන්ය විශේෂයෙන් මේ භාවනා බිලාසීම ලංකාවේ කතර දිගින් එමින් යමේ මේ සහභාගින භාවනා බිලාසී සිංහත් සෑම දිනකට මේ සඳහා කල්යාණ මිත්‍රත්වයෙන් පිහිටාදර වෙන මේ භාවනා නබ්ජස්ථාන අධිපති පූජ්‍ය මේකලාවේ ඉරිත සාමින් මහන්සේ පූජ්‍ය දාසප්පේ සුමන සීල ස්වාමීන් වහන්සේ ආදී කල්යාණ මිත්‍රයන් වහන්සේලාට මේ කුසලාන සංසබලයේ මේ බුදු සසුන ආරක්ෂා කරමින් භාවනා මාර්ගයේ ආලෝකමත් කරමින් දෙවියන් මනුස්සයන් සහිත ලෝකයාට මේ සදා අමාපදාගෙන පිට නිදුක් නිරෝගී සුවපත් භාවයෙන් හිංකත් සතරස් කාල දීර්ඝාස ලැබේවා. බුදු සසුනේ ආභාසයෙන් ලොව සනසලා තම තමන් වහන්සේලාගේ තම තමන්ගේ ජීවිත තුළින් සතර මඟ ඵල පිළිවෙලෙන් ලැබෙන ලෝකෝත්තර නිර්වාණ ධාතුව සාක්ෂාත් කර ගැනීම පිණිසම හේතු වේවා වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරන අතර විශේෂ ප්‍රාර්ථනාවක් වශයෙන් අපට මේ උතුම් සතුන් මඟ ආලෝකමත් කොටවා දාල අද ඊළඟ වැඩේන අපේ පූජනීය අත්මදාසාවෝ ප්‍රම රාජකීය පඬිත් කඩවර්ජේත්‍රි දිනවලතා බිදාල මාහිමියන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් සින්පත් සතරාකාරක කාලය දීර්ඝායුෂ සම්පත් අධිවර්ධනයේ වේවා. ඒ මාහිමියන් වහන්සේගේ බෝධි සම්බාර මුදුන්පත් දී සම්මා සම්බුද්ධ ශාසනයේ ගොඩනැගීමේ හේතුවෙන් සතුලෝකනා බුදුබාමත් වේවා. අපි මෛත්‍රියෙන් කෞරාවෙන් ගෞරවයෙන් ආශිර්වාද කරමු. දැන් මෙතේ සේවා ධර්ම ශ්‍රවණය කිරීමේ ධර්ම පූජා දී පැවැත්වීමේ ධර්මානුශාසනා පැවැත්වූ දේශකයාණන් වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූයේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ. සබන්ති සබන්ති සිතන සතුන් විචාරය වෙන සම්පූර්ණ ප්‍රමුදල් යෙමේ පරමාර්ථ